2015 වසරේ 10 මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. සමහර උදවිය භාවනාවක් ඉගෙන ගන්නවා කියලා හිතනවා. සමහර පින්නතුන් ඒ උදවිය හිතනවා මම දර්ශනයක් ඉගෙන ගන්නවා. තවත් පිරිසක් මම ආගමක් ඉගෙන ගන්නවා. තවත් පිරිසක් මම සංස්කෘතික පිළිවෙතක් අනුගමනය කරනවා. මේ ආගමික ස්ථානවලට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ තියෙන චින්තනය. ඇත්තෙන්ම ඔබ සිතන්න මම ඒ කිසිවක් නොවේ ඉගෙන ගන්නේ. මම ඉගෙන ගන්නේ මම පිළිබඳව මම ගැන. මං ඉගෙන ගන්නේ මම පිළිබඳව. මෙතෙන්ට එන පින්නතුනොත් එහෙම කල්පනා කරනවා නම් බොහොම හොඳයි. මම මේ දේශනාව තුළින් මම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ දර්ශනයක්වත් ආගමක්වත් දේශනයක්වත් සංස්කෘතියක්වත් කිසිවක් නෙමෙයි. මම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ මම කවුද කියලා. මම කවුද? අපි හැම දෙයක්ම ඉගෙන ගත්තා. එක එක් කරුණු පිළිබඳව ලෝකේ විෂයානුගතව අහස කියන්නේ මොකද්ද, පොළොව කියන්නේ මොකද්ද, ආදී වශයෙන් අර පුජ්‍යලයා මේ පුජ්‍යලයා කියන්නේ කවුද කියලා අපි ඉගෙන ගත්තනේ. දැන් ඉගෙන ගැනීම සියල්ලම ඉගෙනගෙන ආවර වෙනකොට කෙලවරට යනකොට හිතෙනවා දැන් මම ඇති හැමෝගම ගැන ඉගෙන ගත්තා. දැන් මම ඉගෙන ගන්න ඕන මම ගැන මම ඉගෙන ගන්න ඕන. මම ගැන ඉගෙන ගන්න ඕන. ඊළඟට නැවතත් එනවා තමන්ගේ සමීපයට. සමීපයට ඇවිල්ලා මම ගැන ඉගෙන ගන්නවයි කියලා නැවතත් අපි ඉගෙන ගන්නේ එහෙන් බාහිරේ සම්බන්ධ සිද්ධාන්ත ටික. දැන් ගොඩාක් දෙනෙක් හිතනවා මම ගැන ඉගෙන ගන්නවා කිව්වහම හා මම මගේ ශරීරය ගැන ඉගෙන ගන්නවා. ඉතින් ගැඹුරින් කල්පනා කරගෙන යන ශරීරය මමද? මගේද? ඊළඟට තවත් ඉස්සරහට කල්පනා කරගෙන ගිහිල්ලා තව එක්කෙනෙක් කියනවා මම ගැන ඉගෙන ගන්නවා කියන්නේ මම මගේ සිත ගැන ඉගෙන ගන්නවා. නමුත් හොඳට කල්පනා කරගෙන ගැඹුරින් යන සිත මගේද? එහෙමත් නැත්නම් මම සිතුවිලි ගැන ඉගෙන ගන්නවා කියයි. එහෙම නැත්නම් චේතනා ගැන ඉගෙන ගන්නවා කියයි. ඒ නිසා තමා දෙසට හැරෙනවයි කියන කාරණය සෑහෙන ගැඹුරු කාරණයක්. බුදුරජාණන් වහන්සේ තමා ගැන හොයන්නේ කියලා ඒ මතක් කරපු කාරණය බොහෝම අර්ථ සම්පන්නව අපි මතු කර ගන්න ඕන අපි තුලින්. ඔබ නිරතුරුවම ඇසිය යුතු කාරණයක් මම මායයි ආමන්ත්‍රණය කරන්නේ කවර ධර්මතාවයකටද? මම හයියෙන් මම කියලා මගේ හදවතින් මම ආමන්ත්‍රණය කරන්නේ මේ අල්ලගන්නේ කුමන ධර්මතාවයකටද? කෙස් වලට මම කියන්නද, මස් වලට මම කියන්නද, ඇට වලට මම කියන්නද? එහෙමත් නැත්නම් අර ගෙදර මේ ගෙදර අර එක්කෙනා මේ එක්කෙනා ගැන ගත්ත අරමුණු වලට මම කියන්නද? සංකල්ප වලට මම කියන්නද? ඇහිඳගෙන ඇවිල්ලා ඒ දේවල් මගේ කියනවා. හොඳ උදාහරණයක් කියන්නම්. සුනාමි එන්න කලින් මුහුද මීටර් 50ක් විතර හිඳුනා. මීටර් 100ක් 50ක් හිඳුනා. මිනිස්සු මොකද කරේ? අර හිඳිච්ච වෙරළෙ ගිහිල්ලා මායින් කණු හිටවගත්තේ නැද්ද? සමහර අය මායින් කණු හිටවගත්ත. මේක තමයි අපේ කොටස, අපේ ප්ලේස් එක. මූද හිඳිලා. ඇයි බෙදලා දීලා නැහැ නේද? හිඳිච්ච මූදේ මයින් කන හිටව ගත්ත මේ ටික මේ ඉරියා එක අපේ කියලා. ඒ වගේ තමයි මේ ලෝකෙ මේ සෝබාදහම කිසිම පර්චස් එකක් අකරයක් කඩලා නැහැ, බෙදලා නැහැ. යම්කිසි දුර්වල කමක් සහිතව ජීවත් වෙන මිනිස්සු ඉඩමෙන් විතරක් නෙමෙයි හැමදේම කඩාවෙන් කරගෙන කොටස් කරගෙන නෙමෙයි දින්නේ. ඉඩම කියන්නේ භෞතික එක සාධකයක් අපිට පෙන්වන්න. ඉඩම විතරක් නෙමෙයි හැමදේම කොටස් කරගෙන කඩාවෙන් කරගෙන ඉන්නේ. මේ කඩාවෙන් කරගත්තට පස්සේ එයාගේ චින්තනය ඒ තනත්තා තනත්තිය විසින් කඩාවෙන් කරගන්නා ලද සීමාවේ පමණක් පවතිනවා. එහෙමනම් අපි ආගමික හෝ එහෙම නැත්නම් දාර්ශනික මතවාදයක් ඔස්සේ යම්කිසි කොටුවීමක් ඇති කරගත්තොත් අර ඉඩමක් කඩාවෙන් කරගත්ත හා සමාන පටු බුද්ධියක් බවට පත් වෙනවා. නැවුම් සංකල්පවලට ගමන් කරන්න හැකියාව තියෙන්නේ තමන් ග්‍රහණය කරන ලද සංකල්ප අතහරින්න පුළුවන් වේගයේ තියෙන කෙනාට. මං අඳුරන හොඳ මහත්මයෙක් ඉන්නවා. එතුමත් ඉතින් ওই ධර්ම මාර්ගය පිළිබඳව හොයනවා කියන හරි අපූරු කාරණයක් කිව්වා. එයා හැබැයි කියලා දුන්නේ භෞතික සංවර්ධනයේ ඇති වෙන කාරණයක්. එතුමගේ අතේ තිබුණු වතුර බෝතලේ මට දුන්නා. හාමුදුරුවෝ මේක ගන්නකෝ කියලා. මම ඉතින් ලොකු වතුර බෝතලේ මං අද්දගෙන අල්ලගත්තා. ඊට පස්සේ මට එතුමගේ පාවිච්චි කරන දුරකථනය ලක්ෂයක් විතර වටින දුරකථනය iPhone එක දුන්නා. හාමුදුරුවෝ මේකත් ගන්නකෝ කියලා. මගේ අතේ අත් දෙකෙන්ම මම වතුර බෝතලේ අල්ලගෙන ඉන්න නිසා මම අරක දිහා බලාගෙන ඉන්නවා. මට ඒක ගන්න විදියක් නැහැ. නැයි මොනනම් අපි ඉක්මනින්ම කරන්න ඕන මොකද? වතුර බෝතලේ බිමින් තියන්න ඕන අරක ගන්න. එතකොට මම වතුර බෝතලේ බිමින් තියන්න කැමති නැත්තම් තේනවා. ඊට පස්සේ එතුම කියනවා හාමුදුරුවනේ රුපියල් 100ක් වටින වතුර බෝතලේ බෝවාන්සේ අල්ලගෙන ඉන්නවා ලක්ෂයක් වටින ෆෝන් එක ගන්නේ නැහැ කියලා. ඒක මට උගන්න ඔබ බරක් නෙමෙයි. මේ ලෝකේ මිනිස්සු සංවර්ධනය වෙන්නේ නැත්තේ දියුණු වෙන්නේ නැත්තේ ඔන්න ඕක හේතුව කියලා යා භෞතික ආර්ථික කළමනාකරණය පිළිබඳව උපදේශකයෙක් නිසා කිව්වා සාවින්හංස මෙන්න මේ විදියට මිනිස්සු තමන් හොයාගන්න දේත් එක්ක තමන් අලුත් වෙනවා නම් අලුත් දෙයකට යනවා නම් ගත්ත දේ හැම විටම බිමින් තියලා ඉස්සරහින් නව නිර්මාණයක් හොයනවා නම් මිනිස්සු ආර්ථිකයේ සංවර්ධනය තියෙනවා කියලා මම ඒක දැක්කේ මගේ පැත්තෙන්. මම දකින්නේ අපි දෘෂ්ටි වශයෙන් සංකල්ප වශයෙන් ගන්න දේවල් අපි ඒවා මුළු ආත්මයම කරගෙන එතන රැඳෙන්නේ නැතුව ඒවා ආයි අපිට බිමින් තියන්න පුළුවන් නම් මොකද වෙන්නේ? අපිට අලුත් කරුණකට යන්න පුළුවන්. දැන් උසස් ධර්ම කරුණ ඇති වුණාම හිතට පොඩි ලෝභ සහගත බවක් ඇති වෙනවා. හරි මම මෙච්චර ධර්මයක් දන්නවා කියලා. සමහරලාට මේක කියලා දෙන්නත් හරි ආඩම්බරයි. එහෙම ලේසියෙන් කියලා දෙන්නෙත් නෑ. ඒ පුදජන මානසිකත්වයේ ස්වභාවයක් තියෙනවා එහෙම එකක්. ඒ වුණාට අපි හොඳටම දන්නවා ලිඳෙන් වතුර පණිට්ටුවක් ගත්තාම ඒ ප්‍රමාණයට ආයෙ තව පණිට්ටුවක් උනනවා. හැබැයි ඒ ලිඳේ වතුර පණිට්ටුවක් ගත්තේ නැති වුණොත් ඒ ප්‍රමාණයෙම ලිඳේ හැමදාම පල්වෙවි වතුර තියෙනවා. එක පහනකින් පහන ලක්ෂයක් පත්තු කරත් ඒ පහන එළිය අඩු වෙන්නේ නැහැ. ඒ පහනට තව ආලෝකය වටපිටාවේ එකතු වීමකුයි සිද්ධ වෙන්නේ. ඒ වගේ හැම විටම අපි ගන්න ධර්ම කරුණක් වේවා සංකල්පයක් වේවා අපි ඒක පරිත්‍යාගශීලී වෙනකොට එහි අතහැරීමේ ගුණය ප්‍රකට කරනකොට ප්‍රගුණ කරනකොට අපේ ආලෝකය තව තව වැඩි වෙනවා. ඒ නිසා ධර්ම සංකාරයක් කිසි විටක හදාගන්න අවශ්‍ය නැහැ. ගොඩාක් තැන්වල තියෙන්නේ මේ ශාස්ත්‍රවරයා හරි මේ පූජකයා හරි මේ හාමුදුරුවෝ හරි මේ තැනැත්තා හරි මෙයාගේ බණ තමයි හරි කියලා කියන අය ඉන්නවා. අපි ඒ හැම කෙනාගේම අහන්න තියෙන්නේ ඒ සියලු දෙනා හරි බව අපි පිළිගන්න ඔබ හරිද? ඔබ සම්පූර්ණද? එතකොට කියනවා නෑ මම සම්පූර්ණ නෑ, සම්පූර්ණ වෙමින් ඉන්නවා, සම්පූර්ණ වෙමින් ඉන්නවා. ඒ කියන්නේ තාම අදාළ ස්ථානයට ගමන් කරේ නැහැ, විශ්වාසයෙන් ගමන් මඟ තුල ඉන්නවා. හැබැයි මතක තියාගන්න ගමන් මඟ තුල ඉඳන් කියන දේවල් අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ. ගිහිල්ලා බලනකොට ඔබ නොසිතූ දෙයක් වෙන්න පුළුවන් එතන තියෙන්නේ. සමහර කෙනෙක් ස්වර්ගය කියලා තියෙන්නේ අපායට වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ප්‍රත්‍යක්ෂතාවයේ ඇති වෙන තුරු ඔබ කලබලයක් ඇති කරගන්න එපා. කියන නිසා, උගතෙක් නිසා, පරම්පරාවෙන් ආදයක් නිසා, අපේ ආගමේ තිබුණු නිසා, මේ හාමුදුරුව කියන නිසා කියලා එහෙම උද්දාමයක් ඇති කරගන්න එපා. ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙන තුරුම ඔබ ගමන් කළ යුතුයි. ඒ නිසා විශ්වාස කරන්න එපා. මේ මේ අපේ ධර්මය විශ්වාස කරනවා නම් ඒක අපිට කරන ලොකුම අගෞරවයක්. ඒක විශ්වාස කරන්න එපා. පරේෂණය කරන්න, මදහත්ව පරේෂණය කරන්න. මොනවද මේ කරුණ ඔස්සේ ඔබේ අධ්‍යාත්මය? මෙල දෙයක් නෙමෙයි, ධර්ම පරිශ්‍රණය කරන්න දෙයක් නෑ. මේ කරුණ ඔස්සේ ඔබේ අධ්‍යාත්මය පරිශ්‍රණය කරන්න ඇත්තද? මේ සායනාංශේ මේ කියන දෙත් එක මෙතන හරියට ගැළපීමක් තියෙනවද කියලා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. අපි සමහර වෙලාවලට අපේ හිතට දැනෙච්ච ලොකු සංවේගයක් වේවා, සමහරලාට සතුටක් වේවා, පුදුමයේ දනවන කාරණයක් වේවා, අපි කියන සමහරලාට මේ කියන්න වචන නැහැ කියලා. ඒ සාමාන්‍ය ප්‍රබල හැඟීමක් වෙනි දෙයක් ඇති වුණාම කියන කාරණා කියන්න වචන නැහැ, කියන්න වචන නැහැ කියලා කියනවා. ඒ වාගේ නිර්වාණ ධර්මය කියලා කියන පින්නතුනි සාමාන්‍ය හැඟීම් අතර ඇති වෙච්ච දෙයටත් වඩා එහාට ගියපු දෙයක්. හැඟීම ඉක්මවා ගියපු දෙයක්. එහෙමනම් ඒ දේ ගැන කියන්න වචන ඇත්තෙම නැහැ. එහෙමනම් අපි වචන ඔස්සේ සංකල්ප ඔස්සේ අල්ලගෙන මම බණ දන්නවා, ධර්මය දන්නවා, මේක තමයි ධහම කියලා හිතාගෙන ඉන්න ඒ බුද්ධියට කියන්නට තියෙන කවරක්ද? ඔබ අල්ලගෙන ඉන්නේ ධර්මය නෙමේ, සංස්කාර පොදියක්. ඒ කියන්නේ ඔබ සිහින මවන්නේ නොදැක්ක මලමාලි ගැන. කපුවක් දැකලා නැහැ, ඇවිල්ලා කිව්වා කපුව මලමාලිගේ හැඩ. මෙන්න මලමාලයා හීන මව මව ඉන්නවා. කපුව දැකලා නැහැ, ඊළඟට මලමාලයා හීන මව මව ඉන්නවා. දැන් ඉතින් මේ ලෝකේ දැන් හරි ප්‍රශ්නයක් වෙලා ඉන්නේ. මලමාලි නොදැක්ක කපුව ගොඩාක් ඉන්නව දේශනා කරන. ඊට පස්සේ මලමාලියොත් ඉන්න ගොඩාක්. මොකද වෙන්නේ? හීන මව මව ඉන්නවා. ඒකට කියන්නේ අන්ධානුකරණය. අන්ධ භාවයෙන් යුක්තව තවත් අන්ධ භාවයකටම උපකාරක වෙන ආකාරයට තමයි ගමන් මඟ තියෙන්නේ. ඒ සියලු දෙනාටම යම් තැනක වැරදීමක් ඇති වෙනවා. ඔබ දියුණු කරගත්ත, ඔබ වඩාගත්ත කිසි දෙයක් අත්හරින්න එපා. එතන සිට දියුණු වන්න. දැන් අපි අලුත් විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ඉගෙන ගන්න යනකොට අපි ලදරු පාසලේ තිබුණු අයන්න අයන් ඉගෙන ගත්ත විසි කරලා නෙමෙයිනේ යන්නේ නේ. ඒ අයන්න අයන්නත් එකතු කරගෙන ඒ සියලුම අධ්‍යාපන ශක්තියින් එකතු කරගෙන තමයි එතන සිට නැගී සිටින්නේ. ඒ වාගේ ඔබ ඉගෙනගෙන තියෙන සියලුම දේ දාර්ශනික පොත්පත් වලින්, ප්‍රධාන වශයෙන් සූත්‍ර දේශනාවන් වලින්, මේ සියලුම ස්වාමීන් වහන්සේලාගේ බණ ධර්ම වලින් නගාගත්ත මනසක් තියෙනවා. එතෙන් සිතයි දියුණු වෙන්න ඕන. දැන් මෙතනට එන පිරිස මම ටිකක් අධ්‍යයනය කරලා බැලුවාම හොඳට තෙම්පරාදු වෙච්ච අය ඉන්නේ. ඒ කියන්නේ එහෙත් ගිහිල්ලා මෙහෙත් ගිහිල්ලා හරෙත් ගිහිල්ලා අර පුතුත් බල්ලා මේ පුතුත් බල්ලා මේ භාවනාවත් කළා අර භාවනාවත් කළා හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. දැන් ඕන දෙයක් කිව්වහම මේ අය දන්නවා. සමාධිය ගැන කියනකොටම දන්නවා. හරි සමාධිය මේකයි. අර භාවනා ක්‍රමයේ ආයි භාවනා ක්‍රමයේ මමත් කරලා තියෙනවා. ඒකේ හාමුදුරු කියනකොට හරි මමත් සතුට වෙනවා. මොකද හේතුව මමත් එහෙම තෙම්පරාදු වෙලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඔය තියෙන හැම භාවනාවක්ම අධ්‍යයනය කරලා කැපවීම කළා. ඒ වයි ධ්‍යාන සමාධි ලැබලා මෙතෙන්ට පැමිණිච්ච නිසා ඒව ගැන නිසැකව ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි බොහොම අගය කරනවා. ඒ පින්නතුන්ට මේ කරුණක් පැහැදිලි කරලා දෙන්න අමාරු නෑ කියලා. දුක ඉක්මවා සිටින කෙනෙක් වෙන්න ඕන. මරණය ඉක්ම වූ කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඔබට හැඟෙනවා නම් මම තාම මරණය ඉක්මවා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි කියලා, වහාම මරණය ඉක්මවා ජීවත් වෙන ධර්මයට ඔබ පත් වෙන්න ඕන. ඔබට ඔබ මියයයි කියලා හිතෙනවා නම් ඔබ මරණය ඉක්මවා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. කොහොමද මරණය ඉක්මවා ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ? අපිට බැරිද ඇත්තටම මේ ජීවත් වෙලා ඉදි මරණය ඉක්මවා යන්න? මරණය ඉක්මවා යන්නට තමයි මේ තථාගත ධර්මයේ තියෙන්නේ. අප්‍රමාදී තැනැත්තා නොමී යන්තේ. අප්‍රමත්තා නමී යන්ති. ඉතින් සරල පාලි වචනේ ඔබට තේරෙන්නේ නැද්ද? නමී යන්ති කියන්නේ මැරෙන්නේ. අප්‍රමත්තා කියන්නේ අප්‍රමාදී කෙනා. අප්‍රමාදී කෙනා කියන්නේ නිවන ළඟට නිවනට පත් වෙච්ච තැනත්තා. නිවනට පත් වෙලා නැත්නම් ඒගොල්ලෝ කියන්නේ ප්‍රමාද. දැන් අපේ ගෙදරට ඥාතීන් පිරිසක් ඉන්නවා. ඉස්සෙල්ලම එනවා, "හා, ඔයගොල්ලෝ නම් ප්‍රමාද නෑ" කියලා කියනවා. ඊට පස්සේ තව කට්ටියක් මග ඉන්නෝ පාර හොයාගන්න බැරුව, "අනේ, මේ අරගොල්ලෝ තමයි තාම ප්‍රමාද කියලා කියනවනේ." ඒ වගේ මෙතනත් අප්‍රමාදී කෙනා කියලා අදහස් කරන්නේ බුදුහාමුදුරු බුදුරජාණන් වහන්සේ සරණ යන්න, බුදුහාමුදුරුවන්ගේ ධර්මය අවබෝධ කරගන්න, ප්‍රමාදයක් නැතුව වේලාසනින්ම මෙන්න ඇවිල්ලා ඉන්න පිරිස, අප්‍රමාදී පිරිස. ප්‍රමාදයක් නැහැ. ප්‍රමාද වෙන්නේ නැතුව ඉස්සරහින්ම ඉස්සල්ලම මුල් කරගෙන ආවා. එතෙන්ට ගමන් කරන්න අනිවාර්යෙන් ඥානවන්තයාගේ සිත පෙළඹෙනවා. මොකද හේතුව? මට වෙන පිහිටක් නැහැ. මට වෙන පිහිටක් නැහැ. ධර්මයේ තමයි. යම් පිහිටක් තියෙන්න පුළුවන්, ඒ පිහිටෙන් මට ඇති වැඩක් නැහැ. යාළුවෙකුට පුළුවන් මිල මුදල් ටිකක් දෙන්න. නොරන්ට පුළුවන් රෙදි ටික සෝදලා දෙන්න. කෑම බීම ටික හදලා දෙන්න. මහත්තයට පුළුවන් බෙහෙත් තේත් ටික, ඇඳුම් පැළඳුම් ටික, නිවාස හදලා දෙන්න, යාන වාහන අරන් දෙන්න. දරුවන්ට ඇඳුම් පැළඳුම් කන්ට බොන්න පාසල් වේදන් දෙන්න පුළුවන්. දරුවන්ටත් පුළුවන් අම්මා තාත්තට සුළු සහයෝගයක් දෙන්න. ඒ පිහිටට වැඩිය, ඊට වැඩිය ආරක්ෂාවක් අපේ ජීවිතේට අවශ්‍යයි. සංසාරේට ආරක්ෂාවක් අවශ්‍යයි. අපේ සිතට ආරක්ෂාවක් අවශ්‍යයි. හැබැයි ඕ දේවල් දිහා බලන්නේ නැතුව කාට හරි බ්‍රහ්මයකට, එහෙම නැත්නම් කවුරු හරි බලවේගයකට ඔය ඔක්කොම බාර දීලා ඉන්නත් පුළුවන්. ඒක හරියට අර තමන්ට අයිතිගේ කුලියට දීලා කුලිය ගෙවාගෙන ඉන්නා වගේ වැඩක් බවට පත් වෙනවා. එතකොට මට අයිති නෑනේ කියලා කියනවා. ඒක මාත්මෙක් කියනවා මේ අපේ වාහනයක් දුවනකට වැඩිය ලාභයි හැමදෙරණේ කුලිය වාහනයක් දුවන එක කියලා. ඒ මොකද කියලා. එතකොට වගකීමක් නෑනේ. එහෙමනම් මේ වගකීමෙන් නිදහස් වෙන්න ප්‍රෝඩාවක් කරන්නේ මේ ලෑස්තිය දෙන්නේ. ඒ කියන්නේ මට එතකොට වගකීමක් මුකුත් ගන්න නැතුව වාහනේ පදවගෙන යන්න පුළුවන්. මට හැපුණත් කමක් නැහැ. සර්විස් එකේ ප්‍රශ්නෙකුත් නැහැ. ටයර් වල ප්‍රශ්නෙකුත් නැහැ. මුකුත් නැහැ කියලා. ඒ වගේ මේ ලෝකේ ඉන්න විශාල පිරිසක් තමන්ගේ ජීවිතේ වගකීම තමන් අරගෙන නැහැ. කාට හරි බාර දීලා අනුන්ගේ වාහනයක් මං එලවන් යනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒක නෙමේ වැදගත්. ඒක නෙමේ වැදගත්. තමන්ගේ ජීවිතේ මේක තමන්ගේ. මේක මගේ ජීවිතේ. මේක මම හරියට නඩත්තු කරන්න ඕන. නිවැරදිව සකස ගන්න ඕන. නිවැරදිව අවබෝධ කර ගන්න ඕන. බුදුදහමෙන් කියා දෙන අවසානම පාඩම මේක මගේ නෙමේ කියලා කියන එක නෙමේ. මේක මගේ කියලා උගන්වන එක හරි මේක මගේ නෙමේ කියලා උගන්වන එක හරි එහෙම සිද්ධාන්තයක් සංකල්පයක් නෙමේ. මේ ඔක්කොම කැඩෙනවයි බිඳෙනවයි කියලා උගන්වන සීමාවටත් එහා පවතින්නේ. අපි මේ යනවයි මැරෙනවයි කියනවට වැඩිය නැවත උපදිනවයි කියනවට වැඩිය යමක් කළාම විපාක දෙනවයි කියනවටත් වැඩිය දෙයක් ධර්මයේ අපිට උගන්වනවා. දෙයක් කළාමනේ විපාක දෙන්නේ. හැබැයි අපිට මේ ක්‍රියාවන් සියල්ල ඉක්මවන්න ධර්මයේ අපිට බුදුරජාණන් වහන්සේ උගන්වා තියෙනවා. අර අනිකුත් සියලුම යහපත් උතුංග කර්තව්‍යයන් ඒවා අපි සියලු දෙනාම කළ යුතු කරුණු කාරණා ඒව තුල ප්‍රතිවිපාක තියෙනවා. ඒවා අපි එහෙමයි යහපත් දේ කියන දේ පදනම් කරගෙන තාම මේ හොඳින් යහපත් කරුණෝසේ වැඩෙන්න ක්‍රියා කරන්න අපි පුරුදු පුහුණු වෙලා ඉන්න ඕන කරනවා. ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වූ හදවතේ ක්‍රියාකාරීත්වයක් තිබෙනවද බලන්න පාලනය කරගන්න බැරි. සමහර අය මොළෙන් හරීම සුන්දර කෙනෙක්. ඒ කියන්නේ අට වටපිටාවෙන් ලැබුණු උපදේශ මත හා ඔහුගේ චින්තනය දර්ශනය මත ඔහු බොහෝම හොඳ සුන්දර යහපත් කෙනෙක්. ඒත් හදවත දිහා බලන්න. ඔබ ළඟ දෙන්නෙක් ඉන්නව නේද? හදවත එක පැත්තකින් කතා කරනවා, තව පැත්තකින් මොළේ කතා කරනවා. නිතරම හදවතයි මොළේ අපි කියන්නේ චැට් එකක් දාගෙන ඉන්නේ කියලා. ඒ දෙන්න කතා කරනවා. නිතරම සංවාදයක යෙදෙනවා. හදවත මේක කියන්නේ, මොළේ මේක කියන්නේ. හදවත මේක කියන්නේ, මොළේ මේක කියන්නේ. බලන්න තමන්ගේ මොළේට පාලනය කරගන්න බැරි හදවතේ මොනවා හරි වේදනාත්මක ස්වභාවයක් තියෙනවද කියලා. ඒ වේදනාව දෙස බලන ආකාරයට අනුව තමයි ඒ වේදනාව වැඩි වෙනවද තුනී වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ. ඒ තුනී වෙන ආකාරයට ඒ ශක්ති ස්වභාවයක් සාංසාරික ශක්තිය. ඒ කැරකෙනවා. මේ හදවත ආශ්‍රිතව තමන්ගේ ආත්මය ආශ්‍රිතව සාංසාරික ශක්තිය කැරකෙනවා. කර්ම බලය කැරකෙනවා. කුසල අකුසල කර්ම බලය කැරකෙනවා. විශිෂ්ට ඥානෙන් ඒ හදවතේ ඇති වෙන ප්‍රශ්නය විසඳන්න ඕන. මම මමත්වය, සක්කාය දිට්ඨිය, එහෙම නැත්තම් මායයා. මායයා කියලා කියන්නේ එහෙම නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ මායයා. ඉතින් මෙතන ඉන්නව පින්නතුන් මරුවා මගහැරලා ඉන්න මරුවාට යටත් නොවන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා මරුවා සමග වාසය. මරුවා සමග වාසය. මිනිහත් ඉන්නවා එයාගේ ළඟ, මරුවත් ඉන්නවා. සමහරලාට කියන්නේ මට එතෙන්දී මරුව නැග්ගා කියලා කියන්නේ. ඒ කියන්නේ හැමෝම මරුව ඉන්නවා. දැන් මේ අපි බොහෝම උපායශීලී වෙන්න ඕන මේ මරුව අයින් කරන්න. ඔකට හොඳ කතාවක් තියෙනවා. දකුණු පැත්තේ ඉඳලා වම් පැත්තට එන මිනිස්සුන්ව යකා අල්ලගෙන කන්නේ හැල්ලු. වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන මිනිස්සුලු අල්ලගෙන කන්නේ. හැබැයි එක මිනිස්සෙකුට වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන මිනිස්සුව තමයි අල්ලන් කන්නේ. දැන් ඔන්න දකුණු පැත්තට යන්න උවමනාවක් ඇති වුණා. හැබැයි ඉතින් අල්ලගෙන කන්නේ නැති විදිහට යන්නත් ඕන. යකා හැබැයි දැක්කොත් එහෙම මෙයා දකුණු පැත්තට යන්නයි හදන්නේ කියලා එයාව අල්ලගෙන කනවා. අර දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට එන මිනිස්සුන් අල්ලන් කන්නේ. වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යනවා. ඒ කියන්නේ හොඳ පැත්තට යන අයව අල්ලගෙන කනවා. මේකේ පෙන්නල දුන්නේ මොකද්ද? තමන්ගේ මනස, තමන්ගේ සිත. ඔබ මමත්වයෙන් නිදහස් වෙන්න ඕන. මම මමත්වයෙන් නිදහස් වෙනවයි කියන ස්වરૂපයෙන් නෙමෙයි. හේම ස්වરૂපේ වුණොත් එහෙම අල්ල ගන්නවා. ඒක ඔබට තේරෙනවද? මම දන්නේ. තා පොඩ්ඩක් හිතලා බලන්න. යකා අල්ලගෙන කන්නේ දකුණු පැත්තට යන්න කෙනෙක් හිටියොත් ඒව අල්ලන් කනවා. ඒ කියන්නේ ඔබ මමත්වයෙන් නිදහස් වෙන්න කියලා උත්සාහ කළොත්, යකා මගහැරලා පැත්තට යන්න උත්සාහ කළොත් මොකද කරන්නේ? යකා අල්ලන් කනවා. එහෙමනම් දැන් අපි මේ යකාට අහු වෙන්නේ නැති විදිහේ මේ වැඩේ කරන්න ඕන. දැන් මාරයට ගොඩක් අයට ඒකනේ, මාරයට හැඟුණ ගමන් මාරයා කලබල වෙලා දැන් ওই භාවනා වැඩසටහන් වලට එන අය පවා ගෙදර නතර කරනවා. කොහොමද නතර කරන්නේ? මාරය කියන මොන භාවනා වැඩසටහන්ද? ඈ ওই භාවනා වැඩසටහන්ට යනකොට බස් වල යන්න ඕන. ඈ කාර් එකේ තෙල් පුච්චන් යන්න ඕන. ඈ මේ ගෙදර අද තියෙන ලස්සන ටෙලිනාට්‍යයක් බලනකො මේ නාල කාලා ඉඳලා මේක කියලා මාරය කතා කරලා කියනවා. ඉතින් අර විශේෂ ඥානයක්, බුද්ධියක්, ප්‍රඥාවක් නැති වුණොත් එහෙම පේනෝ ඇත්තනේ නං. ඈ පෙට්‍රල් උත් ඉතුරු, යන ගමනත් ඉතුරු, මහන්සියත් ඉතුරු, හොඳට නාල කාලා අර ටෙලිනාට්‍යය බැලුවා නම් හරි කියලා ඉදිරිපත් වෙන්න පුළුවන්. මාරය එහෙම බලනවා. සිද්ධාර්ථ කුමාරයාණන්ට ඇවිල්ලා කියනවා, මාරයා වාට සක්විති රජ වෙන්න පුළුවන් කෙනෙක්. ඇයි මේ කැලේකින්දල කියන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්වා මම සක්විති රජලා ගොඩාක් ආශ්‍රය කරනවා, මම ඔක්කොම සක්විති රජලාගේ ඇටි දන්නවා. ඈ මාරය උඹ මට අමුතුවෙන් සක්විති රජලා ගැන උගන්වන්න උවමනාවක් නෑ. ඒ නිසා මට ඔය සක්විති රජක් උවමනකම නෑ. ඒ නිසා පින්නතුනේ අපිටත් ඒ ආදර්ශය අපි පොඩි කාලේ ගත්තා. මං හරියට මේ කැමති වුණේ පොතපතින් දේශනා කරන මිනිස්සු මුණ ගැහෙනවට වැඩිය ප්‍රායෝගික මිනිස්සුන්ව මුණ ගැහෙන. ජීවිතේ කඩාවැටීම් පිළිබඳව ඉගෙන ගන්න, එහෙම නැත්නම් අසාර්ථක ජීවිතයන් පිළිබඳව ඉගෙන ගන්න අපිට පුළුවන්කම තියෙන අසාර්ථක මිනිස්සුත් එක්ක කතා කිරීමේ. එයාට අපි යාචකයෝ ළඟ ගිහින් කතා කරේ. මේ යාචකයෝත් එක්ක ගිහිල්ලා කතා කරලා බලනවා කොහොමද ඔයා යාචකෙක් උනේ කියලා. ඒවනම් ඒ ක්‍රියාපද්ධතියන් සියල්ලම අපි මගහැරලා ක්‍රියා කරන්නට අපි ඉගෙන ගන්නවා. ඊළඟට අපිට සාර්ථක මිනිස්සෙක් හම්බ වෙනවා. අපි හොඳින් බලන්න ඕනේ මේ මිනිස්සයා කොහොමද සාර්ථක වුණේ කියලා. අන්නේ ක්‍රියාවල් අනුගමනය කරමින් තමන්ගේ සාර්ථකත්වයේ කියන එක ගොඩ නගා ගන්නවා. කටින් කියන දේ නෙමෙයි ගන්නෙ, ආදර්ශයේ යාගේ ළඟ තියෙන ආදර්ශමත් ස්වභාවය ආදර්ශය ගන්නෙ. කටින් කියන දේ ගන්නෑ. කටින් කියනවට වැඩි දෙයක් ජීවිතයේ තුල සාර්ථකත්වය ලැබපු කෙනෙක්ගේ ජීවිතේ හරහා තියෙන දේ අපිට වෙනම ඉවෙන් දැනගන්න, සුවඳින් දැනගන්න හැකියාව තියෙන්න ඕන. මේ ධර්ම මාර්ගෙත් එහෙමයි. කෙනෙකුට අවබෝධ නොවෙන්නේ මොකද? අවබෝධ නොවිච්ච කෙනෙක් එක්ක සාකච්ඡා කරොත් එහෙම අපිට ඒක හැංගී යනවා. කෙනෙකුට අවබෝධ වුණේ මොකද? අවබෝධ වුණේ මෙන්න මේ මේ මේ අවශ්‍ය කරන සද්ධා, විරිය, සති, සමාධි, මේ ප්‍රඥා ආදී ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලට අදාළ වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට, චතුරාර්ය සත්‍යයට, ත්‍රිලක්ෂණයට අනුගතව මෙයාගේ හිත වැඩුවා. හැබැයි සුවිශේෂ අන්දමින් අවබෝධයෙන් දේශනා කළ පරිදි, එහෙම නැතු සංකල්පීය දේශනාවට අනුව නෙමෙයි. දැන් සංකල්පීය ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවනේ, සංකල්පීය චතුරාර්ය සත්‍යයක් තියෙනවා, සංකල්පීය මේ ත්‍රිලක්ෂණයක් තියෙනවා. ඒ සංකල්පීය ත්‍රිලක්ෂණයෙන් සිටියොත් මේ සංකල්පයට කොටු වෙලා ආයතනමයි තේනවනේ. සංකල්පීය ත්‍රිලක්ෂණය නෙමෙයි වැදගත් තියෙන්නේ. දැන් අපි හිතමු රටක් පිළිබඳව, දැන් අපි ඕනම කෙනෙකුට කතා කරන්න එක්කෙනෙක් ඉන්නවා ඉන්දියාවට ගිහිල්ලා ඇවිල්ලා දඹදිව වන්දනා ගමනක් ගිහිල්ලා ඇවිල්ලා කතා කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා ඉන්දියාවට ගිහිල්ලා නැහැ. එයා පොතින් පතින් මීට අවුරුදු මේ 50කට විතර කලින් ලියපු පොතින් පතින් ඉන්දියාව පිළිබඳව කියවලා දේශනයක් කරනවා. වඩා ඇත්ත මොකද්ද? වඩා සත්‍ය මොකද්ද? අර ගිහිල්ලා බලපු කෙනා එයා නූතන වෙනස්කම් පවා දකිනවා. නූතන වෙනස්කම් පවා දකිනවා. ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන දේ නේ, චකිතයක් නැතුව, වේගයක් නැතුව, කනස්සල්ලක් නැතුව හොඳින් ප්‍රකාශ කරනවා. අර ඉගෙන ගත්ත කෙනාගේ ප්‍රකාශනය හරීම චකිතයකින් කියන කොහෙද තියෙන්නේ, කොහොමද ඇත්තද කියලා ඇහුවොත් එයා ටක් ගාලා ඇඟ පෙර ගන්නවා. මොකද කියන්නේ මේ අර අර මේ පොතේ අහවල්, පොතේ තමයි අහවල් තැන තියෙන්නේ. ඒ කියන්නේ ඔබ දන්නේ, ඔය ඉතින් මම පොත කියවලනේ, පොතනේ කියවන්නේ. තේරෙන්නේ නේද? තමන්ව ප්‍රත්‍යක්ෂතාවයක් නැති පොතේ තියෙන දේවල් කියන අයට කියන්නේ මතක බන කියනවා කියලා. මතක බන කියන්නේ මොකද්ද? මතකේ බන කියනවා. ඉතින් මතක බන තමයි අපිට අහන්න හම්බෙන්නේ වැඩිපුරමනේ. ඔබත් බලන්න අනිත් අයට කියවනකොට මතක බන්ද කියවන්නේ කියලා හාමුදුරුවෝ කෙනෙක් අහන් ඉන්නෝ. අහගෙන ඉඳලා ගිහිල්ලා ඒක හිම වෙන්නේ නැති කියලා කියවනකොට ප්‍රත්‍යක්ෂ වෙච්ච ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ඒක සාධාරණව පිළි අරගෙන කියන්න ඕනේ. එහෙම නැත්නම් මේක මට ප්‍රත්‍යක්ෂ වෙච්ච කොටසක් මගේ අදහස කියලා කියන්න ඕනේ. ඒක හිම නෙමෙයිනේ. මේක ඇත්තමයි. මේක සත්‍යමයි කියලා ස්ථාවරවනේ මේ මතක බන කියන්නේ. මතක බන දැක්කා වගේ කියන්නේ. කියන්නේ කපු වගේ වැඩේ. ඉතින් කපුකම කතා කරනවා. ඉතින් එයා කොහොම හරි මලමාලයේගේ හිත දිනාගෙන මේගොල්ලෝ සම්බන්ධ කරවල තියෙන එක තමයි එයාගේ කාසිය කියලා කල්පනා කරනවා. නමුත් අවබෝධය නිවැරදි ආකාරයෙන් නැත්තම් එතන තමන් සිතන සංකල්පේ නොවෙන්න පුළුවන්. හොඳයි, ඔබට අවශ්‍ය වෙන්නේ කවුරුන් බවට පත්වන්නද, පරිවර්තනය වෙන්නද, මොන වගේ කෙනෙක් වෙන්නද ඔබ කැමති? ඔබ මොන වගේ කෙනෙක් වෙන්නද කැමති? සමහර අය කැමති මම මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න. තව එක්කෙනෙක් කැමති මම හරි නියුණු, ඉවසිලි සහගත, තරහයන් නැති කෙනෙක් බවට පත් වෙන්න. තව කෙනෙක් කැමති හාමුදුරුවෝ කියන බණ අවබෝධ කරගන්න. ඔබ කැමති විය යුතුයි කිසිවෙක් නොවන්න. ඔබ සූදානම් දෙතෙන්ට. ඒක ලේසි දෙයක් නෙමේ, ඒක සටනක්, ඒක යුද්ධයක්. දසබිම්බර මාර සෙනග සමග යුද වැදීමක්. සති ගානකට මාස ගානකට ආයි තමන්ගේ මූලස්ථානයට එන්න වෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඉතාම භයානක ත්‍රස්තවාදී පිරිසක් එක්ක යුද වැදීම සඳහා සෙබලෙක් පිටත් වෙනවා. කොහොමද? කැත්තය උදැල්ල අමුඩලෙන් සුවය අරගෙන ඒව දෙයන්නේ නෑ. දැඩි සූදානමක් එයා ළඟ තියෙනවා. කොච්චර දේවල්ද අවශ්‍ය කරන හැම ශක්තියක්ම එතන එකතු කරගන්න. මොනවද? මෙහෙත් එහෙත් ආහාර පාන නේද, තව තවත් ආරක්ෂක උපකරණ, තව දවස් ගානක ජීවත් වීමට අවශ්‍ය කරන අනේක විධ අවශ්‍යතා තියෙනවා. මේ හැම දෙයක්ම තමන් කරේ ඉල්ලගෙන බොහොම ශක්තිමත් ලෙස තමයි ඒකට සූදානම් වෙන්නේ. ඒ වගේම තමන් ළඟ හොඳ කායක එඩිතර භාවයක් සහ ශක්තියක් පෝෂණයක් ඇතුව තමයි මේකට ලෑස්ති වෙන්නේ. ඔබ අන්න ඒ වගේ කෙනෙක් විය යුතුයි. හොඳ සූදානමක. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ හොඳ සූදානම නැත්තම් ටික දුරක් යනවා. ගිහිල්ලා කියනවා අනේ බඩ කිනේ මං කෑම ගෙනාවේ නෑ, ආයි යන්න ඕන. අපි හිටපු තැනට ආයි ඉස්සරහට යන්න බෑ. එහෙම නැත්තම් තමන්ගේ එඩිතර භාවය නැත්තම් හපු මී යන්න බෑ, මං කරවලට බය රෑ වෙනකොට මෙන්න එනවා ආයි. හෑ මට තෙමෙන්න බෑ, අපිට බඩ පීනස ඕන්න එනවා ආයි එනවා. ඔය ප්‍රමාද වෙන අයගේ යුද්ධයේ ජයග්‍රහණය නොවන අයගේ ස්වභාවය ඔය ආම්පන්න අඩු බව. ඕවට තමයි ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ. ඕවට ඔය අවශ්‍ය කරන මේ උපකාරක ධර්ම, උපකාරක ධර්ම වල සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලම සියල්ලගෙම කියවෙන මේ උපකාරක ධර්ම, මේ හැම දෙයක්ම තමන් එල්ලගෙන යන්න ඕන. අරගෙන ගියපුවන් දැන් වීරිය මදිව පසුබහින වෙලාවකදී gedare ඉන්න නෙමෙයි තියෙන්නේ. ආ දැන් වීරිය වඩවන්න ඕන මම. ශ්‍රද්ධාව නැති වෙන තැනකදී මොකද මගේ ශ්‍රද්ධාව හීන වෙන්නේ? මේ කරා උනන්දු වැඩි කරන්න ඕන. ශ්‍රද්ධාව හීන කරන්න බලන්නේ ඈ මාරයයි. ප්‍රඥාව හීන කරන්න බලන්නේ. නමුත් ප්‍රඥාව වැඩි කරගන්න ඕන. මට කියනෝනේ ඇවිල්ලා මාරයා මොකද්ද කියන්නේ? ඔබ තරුණ කෙනෙක්, දැම්ම මේක නිවන් මඟ හොයන්න ඕනේ නෑ. ඔයා බොහොම ලස්සනට ඉන්න. දැන් අපි මහාන වෙන්න එනකොටත් එනවා මගේ යාළුවා අහනවා, ඔබ මහාන වෙන්නේ මොකටද? මේ මොන අඩුවක්ද බං? කොල්ලොංගි භාෂාවෙන් කියනවා නම් උඹට කෙල්ලෙක් උනක් දාගන්න ලේසියෙන් පුළුවන් නේ කියලා කියනවා. ඒ යාළ කණ්ඩු පෙරේ පෙනුමක් තියෙනවානේ. ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු ඇති. ඉතින් ඒ නිසා මාර්යා එහෙම කතා කරනවා. හා දැන් ධන සම්පත් එහෙම තියෙනවා නම් මතක් කරන මොකද්ද? හාමුදුරුවරුත් ඔය සල්ලි වලට නැවෙනවනේ. හාමුදුරුවත් ඔවට යටත්. ඔයාට ඒ තරම් ධනයක් තියෙනවා. ආට බලය තියෙනවා, ආට නිලතල තියෙනවා, මොනවයින් අඩුවක්ද කියලා මනස කතා කරලා කියනවා. ඒ විට මාරයට දෙන උත්තරය තමයි අපි මාරය තරුණ බව ඇත්ත. මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මැරෙන වෙලාව? මාරය විට කියන්නේ මොකද්ද? ඒකනම් කියන්න බෑ. අපි මේ දුක් නිරෝගීව හිටියා කියලා අපිට හරියටම ස්ථාවරෝ කියන්න පුළුවන් ද තව අවුරුදු 20යි 25යි 50යි 60යි කියලා. එහෙම කියන්න බෑ. මේ දැන් තියෙන උණක් රෝගයක් හැදුනා දවස් 2යි 3යි පපුවට සෙමාව නීමෝනියා හැදුනා බලා. ඒ ලේ හැදෙන්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ. බස් එකක දිබෝ වෙන්න පුළුවන්, මල ගෙදරක දිබෝ වෙන්න පුළුවන්, මගුල් ගෙදරක දිබෝ වෙන්න පුළුවන්. මේ අපි දන්න මේ සිද්ධි. මේ හොඳට හිටවු මිනිස්සයා. ඒ නිසා මනසට කතා කරලා කියන්න ඕනේ. ඉතින් අපි මේ ඥාන දර්ශනේ උදා කරගන්න යනකොට මනස මේකට සහයෝගය දෙන්නේ නැහැ. මාරේ සහයෝගය දෙන්නේ නැහැ. ඉතින් අපි මේක මනසෙන් අහලා වැඩකුත් නැහැ. මොකද්ද හොරාගේ අම්මා කවදාවත් පේන්නේ හරියට කියන්නේ නැහැ. ඒ නිසා ඔබ මේක මනසට පාක්ෂිතව බලන්න ගියොත් එහෙම ඔබ මාරයට බැඳෙනවා. ඔබ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ වචනයෙන් තියෙන මඤ්ඤමානෝ බිකු බද්දු මාරස්ස මමත්වයට අනුකූලව ඔබ කවම් කරොත් ඔබ බැඳිලා යන්නේ මාරයට. එනිසා මන මේක මේ හොරාගේ අම්මගෙන් පේන්නේ අහලා ගන්න බෑ. මේක බුදුහාමුදුරන්ගෙන් පේන්නේ අහන්න ඕන. තේරෙනනේ? ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් මේ පේන්නේ අහන්න ඕන. ඔබ ඔබේ මමත්වයෙන් අහලා නම් කවදාවත් ගොඩ එන්න බෑ. ඒ කියන්නේ මට හැඟෙන විදියට, මම දකින විදියට, මට හිතෙන විදියට, මට කල්පනා වෙන විදිය විශ්වාස කරනවා නම් ඔබට ගමම්මග ප්‍රමාදයි. ඔබට දැනෙන, ඔබට හැඟෙන, ඔබට කල්පනා වෙනවට වඩා එහාට ගියපු ප්‍රත්‍යක්ෂ ධර්ම මාර්ගයක තමන්ගේ ඥානය වඩන්න ඕන. නිවැරදි උපදෙස් දෙයලා හිතන්න එපා. ඒක එහෙම තමයි. මාර පාක්ෂික ධර්ම මේ බුදුරජාණන් වහන්සේට පාක්ෂිකයිට උදව් කරන්නේ අර පරංගිය පොට්ට ගියා වගේ කියනවනේ නේ. පොට්ටට යන පාර කොයිද කියලා වුවම බතල හිටවනවා කිව්වා. තව කෙනෙක් කිව්වහම මම මේ කියලා ඒ වගේ ඉතින් ඇහුන්නේ නැහැ වගේ සිටියා කියනවා. පාරක් කිව්වේ නැහැ කියනවා හරියට. මේ යන්නේ කොහොමද කියලා. ඒ වාගේම අපේ ගමම් මගට අපේ මනසින් මේක ගන්න බෑ. අපේ හැඟීම් වලින් අපේ දැනුමෙන් උදව්වක් ගන්න බෑ. කෙටියෙන් කියන්නම්, ඔබ ළඟ නිවන නෑ. එහෙනම් ඔබේ මල්ල උස්සල බැලුවට නිවන අහුවෙන්නේ නෑ. ඔබේ මල්ලේ නිවන නෑ. හැබැයි ඔය මල්ල පෙරල පෙරල තමයි ඉන්නේ. ඒ මල්ලේ තියෙන හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා, නැති වෙනවා. ඒ වුණාට ඒ මල්ලේ හැම දෙයක්ම මම අල්ලගෙන ඉන්නේ. මේවා මගේ. මේවා මට සැප වෙනස, සුඛ වෙනස පවතිනවා කියලා නෑ. ඒවා සියලු දේ උදේට පිපි මල් වාගේ ලස්සනයි, ප්‍රසන්නයි. දවල් 12 විතර වෙනකම් ආයි 2 3 4 5 වෙනකොට පරවෙන පැත්තට යනවා. ඊට පහුවෙන්ද උදේ වෙනකොට අනිවාර්යයෙන්ම පරවෙලා බොහොම සොඳුරුව, බොහොම ඉහලින් නළල තියාගෙන ගරු කරපු ඒ මල් ටික ඇස් දෙක පියාගෙන වගේ එකතු කරලා මල්ලකට දාගෙන ගිහිල්ලා කුණු බක්කියට දානවා. ඔබටත් තියෙන්නේ ඔබ ඔය එකතු මහදු කරගත්ත සියලුම දේවල් ලස්සනයි කියලා හිතනවා නම් මල් වගේ පූජ කරලා සියල්ලම අත්හැරලා බලන්න පරවෙන්නේ නැති මලක් තියෙනවද කියලා. බුදුහාමුදුරුවෝ මෙතන කායෝ කියලා පෙන්නලා දුන්නේ කය පිළිබඳව නෙමෙයි, සමස්ත අධ්‍යාත්මික ශරීරය පිළිබඳව. බාහිර ශරීරය පිළිබඳව නෙවෙයි, අධ්‍යාත්මික අපි සංකල්පීය ගත්ත අධ්‍යාත්මික ශරීරය පිළිබඳවත් සමග පෙන්නන්නේ මෙන්න මේ මල් වාගේම මේවා පරවලා යනවා. එබැවින් මෙහි ස්වභාවය මෙයයි. මේ සම්මා දිට්ඨිය පහල කර ගන්නවා කියලා කියන්නේ ඒ ස්වභාවය මනාකොට හඳුනා ගැනීම, මනාකොට ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඔබේ සංචාරයේදී යුත්තේ ඔබේ මනස අභ්‍යන්තරයට. සෑම මනෝ ස්වභාවයක් එක්කම බලන්න ඕන. තරහා එන විට තරහා අරගෙන අනුන්ගේ වැරදි, තමන්ගේ වැරදි හදාගෙන අරයට මෙයාට දොස් කියන ලෝකේ සල්ලි දීලා කාට හරි තමන්ට බන් ඕගෙන තමන්ට තරහා එන්නේ ඇයි කියලා, තරහා මතුවෙන්නේ කොහොමද කියලා පරේක්ෂණයක් කරන්න යම් මිනිස්සෙකුට හිතෙනවා නම් ඒක ඉතාම ශ්‍රේෂ්ඨයි. මට හිතෙනවා මම මේ තරුණ කාලේ කුඩා කාලේ ඒ වගේ පඬිත වැඩ කළාද කියලා. කවුරුන් නොකරන වැඩනේ. ඒ වගේ පඬිත වැඩ කරලා තියෙනවා. පඬිත කියන්නේ ඥානවන්ත වැඩනේ. ඈ ඒ අධ්‍යයනය, ඒ අධ්‍යාත්මික අධ්‍යයනය ඔබත් ඔබ තුල ඇතිවන හැම මානසික වේගයක් සමගම අධ්‍යයනය කේ දෙන්න. එවිට ඔබට යමක් සොයා ගැනීමට හැකියාව තියෙනවා. ඒක අනුන්ට දුෂ්පවරුවොත් එහෙම ඔබට ඒක හොයා ගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒක වරද අරයාගේ, ඒක වරද දෙවියන්ගේ, ඒක වරද බුදුහාමුදුරන්ගේ, ඒක වරද කර්මය, ඒක වරද මගේ. එහෙම නෙමෙයි. එහෙම මතු පිටින් සංකල්පයකටපත් වෙන්නේ නැතුව හොඳ අධ්‍යයනයක යෙදෙන්න මේක තුනී වෙනතුරු. දැන් ඔබට මේ පැහැදිලි කරලා දෙන්නේ රුපියල් 100ක් වටින වතුර බෝතලයක් අරින්න, ලක්ෂයක් වටින අර දුරකථනය ගන්න. එහෙම නැත්නම් මම ඔබට මේක තවත් ආකාරයකින් මේකට කලින් කියලා දීලා තියෙනවා. කොහොමද? පර්චස් 10ක් අතහරින්න විශ්වයේ අයිතිය ලබන්න. එහෙම නැත්නම් අක්කර කාලා අතහරින්න විශ්වයේ අයිතිය ලබන්න. දැන් ඔබේ ওই මනසින් අල්ලගෙන තියෙන ටිකට මම ওই පර්චස් 10 කියලා කියන්නේ ඔබේ ගෙදර තියෙන පර්චස් 10ටම නෙමෙයි. අක්කරේ හරි දෙක හරි තුන හරි ඒකට නෙමෙයි මම මේ මේ මේ පර්චස් 10 කියලා කියන්නේ. ඔබේ ওই සිතේ අල්ලගත්ත වපසරයට මොනෝ මොනෝ හරි විදියට දැනුම වශයෙන්, රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, තමන්ගේ සංකල්ප වශයෙන්, අනුන්ගේ සංකල්ප වශයෙන්, අත්වාද පරවාදනේ මේ දෙකටම අහු වෙනවනේ. අන්නේ ඒ වපසරයට, අන්නේ සීමාවට කියන්නේ පර්චස් 10. ඒකට සත්‍තරින්න විශ්වයේ අයිතිය ඔබට ලැබෙනවා. අත්හරින්නේ කෙසේද? අපි සමහර වෙලාවට අත්හරින්නේ මෙන්න මෙහෙමයි කියලා කල්පනා කරනවා. මේවා වැඩක් නැහැ, මේවා කුඩු වෙනවා, නැති වෙනවා, මැරෙනවා, මිය යනවා කියලා. ඒව නැත්තම් මේවා කුණු වෙනවා, පිළිකුලයි, අප්‍රසන්නයි, අප්පිරියයි කියලා. ඒක අල්ලා ගැනීම, තවත් අල්ලා ගැනීම, පිළිකුල අල්ලා ගන්න වෙනවා, අප්‍රසාදය අල්ලා ගන්න වෙනවා. අත්හරිනවා කියලා කියන්නේ අනග්‍රහිත චිත්තෝ දානන්දේති, ග්‍රහණයකින් තොරව අතහැරීම. මේක කෑම දන් දෙන කතාවක් නෙවෙයි. මේ බුදුහාමුදුරුවන්ගේ මේ දාණය, මේ අධ්‍යාත්මික අතහැරීමයි බුදුහාමුදුරු දාණය කියලා පෙන්වන්නේ. දන් දෙන්න කිසිවක් අල්ලා නොගෙන දන් දුන්නාම ගොඩක් අය අල්ලගන්නේ නැද්ද? අල්ලගන්නවා. මොකද්ද? දානේ. ඊළඟට ඒක ගැන සතුටු වෙනවා. ඒකට කියනවා පින. පිනට කියනවා පුණ්‍යාභි සංඛාරා කියනවා. හොඳයි, මාර්ගඵලලාභි උතුමනුත් සේවය කරනවා, මහරහතන් වහන්සේලා පුදුම විදියට සේවය කරනවා, ධර්ම දානේ බෙදා දෙනවා. ඒ තුන් වහන්සේලාගේ දානේ හරි වෙනස්. උන්වහන්සේලාගේ දානේ අනංගහිත චිත්තේ. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් දන් දුන්නේ නැද්ද අපිට? අපි බුදුහාමුදුරන්ට දන් දෙනවා තමයි අපිට තියෙන ආහාර පාන වලින්. බුදුහාමුදුරුව අපිට විශාල දෙයක් දානය කරන්නේ නැද්ද හැමදාම? ධර්ම දානය පවත්වනවා. ඒ ධර්ම දානය පවත්වන්නේ කොහොමද? අනග්ගහිත චිත්තෝ දානන්දේති. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට වැටිච්ච දාන ටිකත් අනිත් භික්ෂුන් වහන්සේලාටත් බෙදෙනවා. පිණ්ඩපාතික ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය තමයි මේ. අනිත් හාමුදුරුවන්ට බත් වැඩියෙන් හම් වෙලා තියෙනවා, වෑංජන අඩුයි. ඒතකොට වෑංජන ටිකක් ඒ හාමුදුරුවන්ට දෙනවා. අනිත් හාමුදුරුවන්ට බත් අඩුයෙන් තියෙන බත් ටිකක් වැඩි නම් අර හාමුදුරුවන් දෙන බෙදා හදාගෙන වළඳ ගන්න ස්වභාවයක් තියෙනවා. පිණ්ඩපාතේ ගිහිල්ලා ඇවිල්ලා එක මේසයක් උඩ පාත්‍ර තියලා ඊළඟට බෙදා හදාගෙන වළඳන ස්වභාවයක් තියෙනවා. ඒ දානය අනග්ගහිත චිත්තෝ දානන්දේති. කවදාවත් කියන්නේ මම විහර්ම කළා, මෙහෙම කළා, අර කළා, මෙහෙම මොකවත් කියන්නේ නැහැ. ඒකයි ස්වභාවය. අනග්ගහිත චිත්තෝ දානන්දේති. එහෙම කළා නම් ආයි පස්සේ සංවේග, සන්තාප, වේදනා නැහැ. සමහර පන්සල් වලට කරලා කරලා කරලා සභාපතිකම් ලේකම්කම් කරලා කරලා කරලා අවසානයේ මොකද කරන්නේ? ගෙදරටලා. සමහරලාට මුළු හාමුදුරුවරු කෙරෙහිම කලකිරලා ගෙදරටලා ඉන්න මිනිස්සු අපිට හම් වෙනවා. සමාගම් සමිති එපා වෙලා දුකටපත් වෙලා ඉන්න අය ඉන්නවා. මම මෙච්චර සේවය කළා, මම අවසානයේ මාව පොඩි දෙයකින් මාව අයින් කළා. ඒ තනතුරෙන් කියලා විශාල මේ සංවේගයෙන් වේදනාව විඳින අය ඉන්නවා. එහෙමත් නැත්තම් මේ හාමුදුරන්ට අපිට මෙච්චර උදව් කළා මෙහෙමයි කියලා. මම දන්න එක හාමුදුරු කෙනෙක් හිටියා, උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් වගේ ප්‍රතිපත්ති වලින් හරි හොඳ හාමුදුරන් වහන්සේ නම. මේ ඉතින් මිනිස්සු පිළිගන්නවා රහතන් වහන්සේ කෙනෙක් වගේ, බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ඔන්න හදලා දුන්නා. වඳින්නේ බුදුහාමුදුරන්ට වඳිනවා වගේ තරම් ගෞරව සම්පයුත්තයි. පිටුපස්ස හරවල යන්නේ නැහැ. පේන තෙක්මානේට පස්සෙන් පස්සට මිනිස්සු යන්නේ. ඔහොම වන්දනා කරගෙන හිටිය මාත් කල්පනා කරා හරි ෂෝක්, මේ මිනිස්සු හරි ගරු කරනවා නේද කියලා. ඒ උන්වහන්සේ ඒ ආරාමේ ඉන්න බෑයි කියලා උන්වහන්සේ වෙනත් ආරාමයකට වැඩම කළා. වැඩම කරද්දී උන්වහන්සේ අර වෙන මොකවත් නෙමෙයි, අර මේ තමන්ගේ බාත්รูම් එකේ තිබුණු කොමඩ් එක පන්නගෙන ගියා. අර වැඳපු මිනිස්සු මෙන්න අපි ගියාම කියනෝ, ඕ යකා අපි හිතන් හිටියේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. අර යකා කොමඩ් එකත් පන්නන් ගියානේ කියලා කිව්වා. මං කිව්වා, මහත්තයා දැන් කොමඩ් එක පන්නන් ගියාට ශාලාවේ මේ සීට් ටික අරන් ගියේ නෑනේ. කොමඩ් එක පන්නන් යන්නේ නැත්තේ හාමුදුරු තණ්හාවට නෙමෙයි. ඒ හාමුදුරු වයසක හාමුදුරු කෙනෙක්, උන්වහන්සේට වාඩි වෙන්න බෑ. වාඩි වෙන්න බෑ. මේ සාමාන්‍ය මේ ටොයිලට් එකේ ඉන්න තැන කොමඩ් එකක් නැතුව ඇති. උන්වහන්සේ මේක පන්නන්නේ නැති එතන හයි කරගන්න. නමුත් අර මනුස්සයට හැඟුනේ මොකද්ද දන්නවද? මෙයා හයි කරපු කොමඩ් එකත් පන්නන් ගියා කියන අදහසක් ඇති වෙලා බනිනවා දැන් හොඳටම. ඉතින් මිනිස්සුන්ගේ අමූලික සද්ධාවේ තියෙන පින්කම් වල තියෙන හරීම අඥාන ගතිය. ඒ අඥාන ගතිය. ඒ නිසා ඒව අතහැරලා දීපු දේවල්වත්, ඒව අතහැරීමෙන් දකින දේවල් හැටියටවත්, අවබෝධයෙන් පැහැදීමක් හැටියටවත්, අවබෝධයෙන් කරන ගෞරවයක් හැටියටවත්, අවබෝධයෙන් දකින දෙයක් හැටියටවත්, තමන්ගේ හිත පිරිසුදු කරගන්න කරපු ක්‍රියාදාමයක් හැටියටවත් ඒව සලකන්න පුළුවන් කම නැහැ. ඒකයි තියෙන ස්වභාවය. තමන්ගේ උද්වේග කර භාවයන් වලට අනිත් අය වැරදිකාරයෝ කියලා හිතන කෙනෙකුට ලේසි වෙන්නේ නැහැ ජීවිත අවබෝධ කරගන්න. අනිත් උද්වේග කර භාවයන් වලට වැරදිකාරය තමන් කියලා තමන් තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙකුට තමන්ට හැකියාව තියෙනවා තමන් අවබෝධ කරගන්නට. දැන් අපි මොනවද කරන්න ඕන? කරන්න ඕන මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ප්‍රතිපදාව වෙනවම පැත්තක වෙන්න පුළුවන්. නිවන වෙනවම පැත්තක වෙන්න පුළුවන්. වෙනත් ස්වරූපයකින් වෙන්න පුළුවන්. තවත් දෙයක් හොන ගහන්නේ. එක්කෙනෙක් කියන්නේ ඇලට නාන්න නිකන් ඉන්නේ කෝඩු කෑල්ලක් අරගෙන යහල බහල තිබුණු ඇලේ මේ කොනක මෙයා පොඩි වලක් අරගෙන මේකේ ගල් තෝර තෝර ඉන්න මොනෝද මේකේ තියෙන ගල් කියලා ලස්සන ගල්. එයා ඇලේ නාන්නයි ගියේ නිකමටයි මේ තියෙන ගල් වල හැඩ බලන්නයි මේ ගල් තේරුවේ. ඔන්න එයාට හම්බ වෙනවා මැණිකක්. හැබැයි ගමම් මග වෙනස්. හම්බුනේ විශාල මැණිකක් වෙනස් දෙයක්. චූලපන්තක හාමුදුරුවන්ට රජෝහරණම් කියන්න කියලා රෙදි කෑල්ලක් මදින්න කියලා කියනවා පිරිමදින්න. රෙදි කෑල්ලක් පිරිමැදීමයි නිවන් අවබෝධයයි තියෙන අතර සම්බන්ධතාවය මොකද්ද කියලා මගෙන් ඇහුවොත් ඇත්තටම උත්තරයක් දෙන්න බෑ. රෙදි කෑල්ලකයි කුණු තැවරීමයි අවුවේ වාඩි වෙලා හිටීමයි ඒ කාර්යයන් තුල මේ තියෙන සම්බන්ධතාවය මොකද්ද? සම්බන්ධතාවය පෙන්නුම් කරන්න බෑ. අත්පොලසන් නාදයක් දෙනතුරු අප්පුඩියක හඬ අහන්න බෑ. අත්පොලසන් නාදයක් දෙන විට තමයි අපිට අපි තුල නැති හඬක් මතුවන්නේ. හැබැයි මේ හඬ කොහෙවත් තැම්පත් වෙලා නැහැ. අත්පොලසන් නාදයක හඬ කොහේ හරි තැම්පත් වෙලා තිබිලා දෙන්නේ නැහැ. ලෝකේ නැති දෙයක්. හැබැයි වම් අතේ හරි දකුණු අතේ හරි මේ හඬ තියෙනවද? හඳෝගෙන නැහැ. ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට තව ක්‍රියාවලියක් උපදිනවා. හේතු ප්‍රත්‍යයන්ගේ ස්වභාවය මේකයි. එහෙමනම් නිර්වාණ ධර්මය කියලා කියන්නේ වම් අතේවත් දකුණු අතේවත් කොයි බහරි තැම්පත් වෙලා තියෙන දෙයක්වත් නොවේ. දැන් ඔබ ඒක හොඳට තේරුම් ගන්නකෝ. ඒ කාරණේ හරි ගැඹුරක් තියෙනවා. කොයි බහරි තැනක තැම්පත්ව තියෙන දෙයක් නෙවෙයි. දැන් අපි හිතමු ගමක ගයක් කොයි බහරි තැම්පත්ව පිහිටා තියෙන දෙයක් නේ. ගමක් සිද්ධාස්ථානය රටක් කොයි බහරි තැනක තැම්පත් වෙලා තියෙන. එතෙන්ට යන්න පුළුවන් පුජ්‍යලයකත්වයෙන් මිනිස්සුෙකුට ගමන් කරන්න පුළුවන්. එහෙත් නිවන් ධර්මයේ කිසිම තැනක තැම්පත්ව නැහැ කියුවහම මේ හදවතට දීලා බලන්න මං ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා බලන්න. නිවන් ධර්මයේ කිසිදු තැනක තැම්පත්ව නැත. ඉතින් මම මේක අවබෝධ කරගන්න ඕන. හොඳයි ගන්න ඕන ක්‍රියාමාර්ගය කියන්න බලන්න. ඒ ටිකත් ඔබ වහන්සේම කියලා දෙන්න කියනවට වැඩිය ඉතාම හොඳ තමන් අධ්‍යයනයන් තුල නියැලෙන්න. මොකද මේ මැකැනික් බාස් කෙනෙක් වෙන්න බෑ මජං ගා ගන්න නැතුව. නේද? ඒ බාසුන්න හැගෙනකොට පොඩි කොල්ලෙක් හැටියට ඔය තැන් වලට ගියහම ඒ දරුවන්ට ඉස්සල්ලාම දෙන්නේ නේද? ධාතුපතු ගාගෙන මජං අර නට් හොදගෙන මේව කරගෙන මජං ගාගෙන නට් ගලවගෙන වැඩ කරන්න ඕන. මඩ ගා ගන්න නැතුව ගොයියෙක් වෙන්න බෑ. ඒ වුණාට මේ අපේ ගොවි ජන උපදේශකවරු නම් මේ ඉන්නෝ මේ එරටේ ඒ නියරක විදිහනක් බැරි උදෝය ගොවියට උපදෙස් දෙන ගොවි උපදේශකයෝ ඉන්නවා. ඒ එක්තරා දෝෂයක් ඒක. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න බෑ. අපි මේක ප්‍රායෝගිකව මෙතන බැස ගන්න ඕන, වෙනස් වෙන්න ඕන. ඔබට ධර්මයේ දැනගන්න අවශ්‍ය කරන්නේ ධර්මානුකූලව වෙනස් වෙන්න අවශ්‍ය කරන්නේ. වෙනස් වෙන්න ධර්මානුකූලව වෙනස් වෙන්න අවශ්‍යයි. ඔබේ ගැඹුරු හදවත ඉලක්ක කරගන්න, ගැඹුරු සිතේ තියෙන ස්වභාවයන් අඳුන ගන්න. ඒ ස්වභාවයන් ටික ටික ටික ටික අඩු කරන්න පුළුවන් ධර්මයේ සමග. හිතේ වෙන වේදනාකාරීත්වයන් ටික ටික අඩු කරන්න පුළුවන්. අපිට මතක් කරනෝනේ ගොඩක් පින්නතුනා, මට ඉස්සර නම් මෙහෙම මනසක් තිබුණා, සෑහෙන්න තරහ යන වේදනාකාරී මනසක් තිබුණා, දැන් හොඳයි, දැන් ඉතින් හොඳයි කියලා කියනවනේ. ඒ වගේ ටික ටික අත්හරින්න. කොහොමද අත්හරින්නේ? අත්හැරින්න සූදානම් වෙන එක හරියට මම මෙන්න මෙහෙම පොඩි සරල උදාහරණයක් කියන්නම්. ඔබ නිදා ගන්න සූදානම් වෙනවා වගේ සූදානම් වෙන්න කිව්වෝ. ඔබ නිදා ගන්න සූදානම් වෙන්නේ කොහොමද? හොඳට බලන්න, ටිකක් එක පාට තදින් ඇස් දෙක පියාගෙන අත මිට මොළෝගෙන ශක්තිය අරගෙන ඔන්න මන් දැන් නිදා ගන්නයි හදන්නේ, මම නිදි කියලා එහෙම නිදා ගන්නවද? පොඩ ප්‍රායෝගිකව බලන්නකෝ ඔබ කරන වැඩ පිළිවෙල. රිලැක්ස් වෙන එකයි නේ අනිත් තියෙන මේ බාහිර කාර්යයන් වල. අතහැරීමත් එක්ක ටික ඇති, දැන් මගේ ඇසට නිදිමතයි, දැන් මහන්සි කියලා. හැබැයි ඔබ නිදා, ඔබට නිින්ද යන වෙලාව ඔබ දන්නවද? ටීවී එක දාලා තිබුණොත් ටීවී එකේ හොමයි, රේඩියෝ එක දාලා තිබුණොත් රේඩියෝ එකේ හොමයි, උණු වතුරක උණු වෙන්න දාලා තිබුණොත් ඒකේ හොමයි, කෑම පිටන් ටික හරි හට්ටි වලින් අරලා දාලා තිබුණොත් ඒව එහෙම දීදි නිින්ද යන්නේ නැද්ද? ඔන්න උදේට ආවිදුනාට පස්සේ තමයි දන්නේ ඒව යොම තමයි තියෙන්නේ කියලා. අතහැරීම කියන එක දැන් ඔබට මේ නිින්ද යන වෙලාවට ඔබට අල්ලගන්න බෑ. දැන් ඔන්න මට මේ නිින්ද යනවා කියලා එකනේ ඔය මේ වාහන රිය අනතුරු වෙන්නේ. ගොඩාක් නිදි මරපු කෙනෙකුට එයා බොහොම අවධානයෙන් ඉන්නවා. ඒ උනාට එයාට අල්ලගන්න බැරි වෙනවා එක වෙලාවකදී ඉන්නේ තමන්ගේ නිදි මත. තමන්ට හොරේ නිින්ද ගිහිල්ලා. තව එක මාත්මේ කිව්වා, එයා ඇය කියනවා ඇස් දෙක පියවෙන්නේ නැහැ කියනවා. ඇස් දෙක පියවෙන්නේ නැති උනාට ඇතුලෙන් අවධානය නැතුව ගිහිල්ලා ඇතුලෙන් නිින්ද යනවා කියනවා. ඇස් දෙක අරගෙන කියනවා ඒ අධ්‍යාත්මයෙන් නිින්ද යනවා කියනවා. නිින්ද ගිහපු ගමන් ඇස් දෙක අරගෙන ඉද්දි අනතුරට පත් වෙනවා. වැහෙනවා, මොලේ වැහෙනවා, අවධානය නැති වෙනවා. තද නිින්ද තව පොඩ්ඩක් ගත්තොත් එහෙම පොඩි පරීක්ෂාවකටපත් කරන්න පුළුවන්. දැන් ඊයේ රාත්‍රියේත් ඔය පින්නතුන් පැය 6-7ක් 8ක් නේ නිදාගත්තනේ නේ. පැය 4ක් 5ක්වත් නිදා ගන්න නැතිනේ. මට මේ 4 5 ගැන මොනවා හරි කතාවක් කියන්න බෑ. තදින් නිින්ද ගියපු මේ පැය 4 5 පිළිබඳව අපි කාලය ගෙවිලා ගියා දන්නේම නෑ. සමහර වෙලාවට අවදියෙන් ඉන්න කෙනෙක් තොරතුරු පිළිබඳව දැනගත්තා, ආවට නිින්ද ගිහලද මම දන්නේ නැද්ද, අපි අර මාමා ඇවිල්ලා ගියා, අර බාප්පා ඇවිල්ලා ගියා, මෙතන ඉස්සරහා බල්ලෙක් බිරුවා, අර වාග් ගහලට අත්තක් කඩාගෙන වැටුණා, ඔයා දන්නවද? නෑ. ඊ අහසේ අලුත් පුදුම ආලෝකයක් මේ විහිදිලා ගියා, දන්නවද? නෑ. වැඩිනේ අදමතරම ඔයා ගොරවනවද කියලා දන්නවද? ඔයා නිදාගත්තා. දන්නේ. එහෙම දන්නේ නැහැ, කවුරු මොකුත් දන්නේ නැහැ. ඒ නින්දේදී අපූර්ව අතහැරීමක් වෙලා තිබුණා. උදාහරණයක් ගේන්නේ අපූර්ව අතහැරීමක් කියලා. හැබැයි ඒ කාලය තුළදී අපිට කිසියම් දුක්ඛ දෝමනස්සයක් වේදනාවක් ගලාගෙන ආවේ නැහැ. ඒ නින්දහා සමාන දෙයක් නෙමෙයි නිවන් දැකීම කියලා කියන්නේ. පොඩි උදාහරණයක් ටිකක් පිටින් ගන්න පුළුවන් කමක්. ඒකේ තියෙන පොඩි ගෑවිලා යන ස්වභාවයක් තියෙනවා. මොකද නින්දෙදිත් ඒ කිසිවක් අපිට නොදැනෙන මට්ටමක් තියෙන නිසා කවුරු හරි ඉතින් අතුරු කට්ටකින් යන්නොත් එහෙම කටුවකින් ආවදි වෙන එක ස්වභාවය. ඒක ඇත්ත. නමුත් අපිට පොඩි සංඥාවක් ගන්න පුළුවන් නෙමෙයි නිවන් මගේ ලක්ෂණයක් හැටියට පොඩි අදහසක් ගන්න පුළුවන් ඒකෙන්. ඕන් අපූර්ව අතහැරීම. දැන් නින්ද ගියාට පස්සේ මම නින්ද පවත්වාගෙන යනවයි කියලා වැඩක් කරනවද? එහෙම එකක් කරන්නේ නැහැ. ඒ නින්ද ගිහිල්ලා නින්ද ගියාමයි පවත්වාගෙන යෑමක් නැහැ. හිත හිතා ඉන්නවද? නැහැ. බල බලා ඉන්නවද? නැහැ. ගැනගෙන ඉන්නවද? නැහැ. හුස්ම මන මන ඉන්නවද? නැහැ. වෙන්න තියෙන දේවල් ගැන කල්පනා කරනවද? නැහැ. දැන් මම නිදී කී කී හිත හිතා ඉන්නවද? නැහැ. මම බලන්නේ ඒ අතර තියෙන දහම. ඒ විතරක් නෙමේ තමන් ගැන තමන් මොන විදියට හිතාගෙනද තද නිදී ඉන්නේ? මම වයසක කෙනෙක්. මම මෙහෙම නිදි වුණාට මම ආචාර්යවරයෙක්. ගොරවන්න හොඳ නැහැ. මම වැදගත් මිනිස්සේ. මම මෙහෙම නිදි වුණාට මේ නෝනා යාබැත්තේ ඉන්නෝ ළඟ, ඈ බබාල මෙහා පැත්තේ ඉන්නෝ ළඟ මම වැඩිය ගොරවන්න හොඳ නැහැ. එහෙම කතාවක් නැහැ නේද? ගොරවන්න පටන් ගත්තාම හතර වටේ වීදුරු බඩු කඩන් වැටෙන මට්ටමට මේ ඒසු ගොරවන්න වෙන්න පුළුවන්. ඒ මොකක්වත් නැහැ. හරි අපූර්වයි. අන්න ඒ වගේ අපූර්ව අතහැරීමක්. ඒකේ අදහස් කරේ ඒ අතහැරීම ඔබ සිදු කරන, ඔබ මම සිදු කරනවා කියන පදනම තුල සිද්ධ වෙන්නේ නෑ වගේ දෙයක් අපිට ගන්න පුළුවන් නේද ඒ ඔස්සේනේ? නිදාගෙන ඉන්නවා මමවත් මම නිදාගෙන ඉන්නවයි කියන ලක්ෂණයක් එතන වැඩ කරන්නේ. නිද්‍රාව හේතුවෙන් සංඥාව යටපත් වෙලා තියෙන බව ඇත්ත. නිවනට සමාන කරන්න බෑ. ඒක මේක ලෞකිකත්වයේ තියෙන දෙයක්. යම් කිසි අදහසක් ගන්න පුළුවන් ආදර්ශයක් එකෙන් උපමාවක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ කියලා. ඒ අපූර්ව අත්හැරීම පොඩ්ඩක් හඳුනා ගන්න. අන්න ඒ වගේ අත්හැරීමක් ගැනයි හැමදෙරු කතා කරන්නේ කියලා. මට අවශ්‍ය කරන්නේ පුජ්‍යලත්වයෙන් තොරව අත්හැරීමක්, අනග්‍රහිත චිත්තයෙන් අත්හැරීමක්, හේතු නොදක්වා කරනු ලබන අත්හැරීමක් පුරුදු කරන්නයි අවශ්‍ය ඔබට. ඒකටයි මේ මහන්සියනේ. ඔබ මේක සෙවුම්ම තේරුම් ගන්න. මේ ලොකු වචන වලින් කියවෙනවට වැඩි දෙයක් මෙහි මේ ගැඹුරු අර්ථෙහි පවතින්න පුළුවන්. බලන්න අපූර්ව අත්හැරීම සිදුවෙන ආකාරය. ඒ නිසා ගොඩාක් දෙනෙකුට නිින්ද හරිම සුවදායි දෙයක් බවට පත් වෙලා හැමදේම අතහැරලා ප්‍රශ්න වලින් ටිකක් දුර වෙලා ඉන්න තෝරගන්න මාධ්‍ය මොකද්ද? හොඳට නිදා ගන්නවා. හැබැයි ජීවත් වෙලා ඉඳෙත් ඒ නිින්දක ලැබෙන ඒ අතහැරීම කියන එක ජීවමානවත් පවතිනවා නම් ඇස් දෙක අරගෙනත් ඉන්න කැමති වෙනවා ඒ විදිහටම. නින්දදී ඒ දේ සිදු වෙන්නේ වෙනත් ආකාරයකට බවත් අපි කියන්න ඕන. දැන් අපිට රූප වලින් මෙහෙම ඇලීම නැති කරගන්න හැමදෙරුනේ හරි ලේසි නැස් දෙක පියා ගන්නවා. ආස් දෙක පියා ගත්තාම පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා ගැටලු නැහැ. මුදුරියන් නැන්සේගේ දහම එහෙම නෙමෙයි. මේ සියලුම රූප හමුවේහි, ශබ්ද හමුවේ, ගන්ධ රස හමුවේ, සිතුවිලි හමුවේහි ඉදිරිපත් වෙමින් ඒවා සමග නොඇලීමේ නොගැටීමේ ක්‍රමවේදය. එහෙම නැතු පලා ගිහිල්ලා නොඇලීමේ නොගැටීමේ නෙමෙයි, මේ ඉදිරිපත් වෙද්දී ඒවයි නොඇලීමේ නොගැටීමේ ලක්ෂණය. හරියට ධර්ම මනසිකාරය යෙදෙනකොට සක්කාය දිට්ඨියට පවතින ඉඩක් නැතුව නිරෝධ සංඥාව තමා තුළ වැඩෙනකොට, තමන්ගේ විමුක්ති සිත කියන එක ප්‍රබල වෙනකොට, කුසල ශක්තිය වැඩි වෙනකොට, අකුසල පාර්ශවය දුරු වෙනකොට, ඔබ තුළින් පංචමාරෝ ජිතෝනාතෝ බවට පත් වෙනවා. අර බුදුරජාණන් වහන්සේ පංචමාරයන් නැති කරලා ඒ ලැබපු ජයග්‍රහණය ඔබත් ලබනවා. මස් ඇසින් දකින්න නැතුව මේ ලෝකේ දිහා බලන්න පුළුවන්. ආර්ය ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක් මේ ලෝකෙ දිහා බලන්නේ මස් ඇසින් බලලා නෙමෙයි කටයුතු කරන්නේ. අනි සීලුම දෙනා මස් ඇසින් බලන්නේ. දැන් ඒ නිසානේ පිනුතුන බුදුහාමුදුරුවෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී මතක් කරේ මොකද්ද? චක්කු උදගාරය. ඒ කියන්නේ මීට කලින් ඇහක් තිබිලා නැහැ, දැන් තමයි මට ඇහ පහළ වුණේ. මෙන්න නිවැරදි ඇස, සම්මයක් ඇස. අර මස් ඇස කියන්නේ මහා බොරු ඇසක්. ඒක මේ සංකල්ප වලින්, ආගමික සංකල්පයෙන්, ජාතික සංකල්පයෙන්, වාර්ගික සංකල්පයෙන් සිද්ධ වෙන දෙයක්. මෙන්න ඇස. ඉස්සෙල්ලා තිබුණේ ඥානෙ, දැන් මෙන්න ඥානෙ පහළ වුණා. ඉස්සෙල්ලා තිබුණේ ආලෝකය, මෙන්න දැන් ආලෝකය පහළ වුණා. ඉස්සෙල්ලා තිබුණේ විද්‍යාව, මෙන්න දැනුමේ විද්‍යාව පහළ වුණේ. ඒක බුදුරජාණන් වහන්සේ තුළ පහළ වෙන්නේ ආලෝකයේ පින්නතුනේ මහා ඉර වාගේ. ඉතින් ඔබ ශ්‍රාවකව හැටියට ඔබ තුලත් ඒ ආලෝකය පහළ වුණොත් එහෙම ඉටිපන්දමක එළිය ප්‍රමාණයටවත්, එහෙම නැත්තම් පොඩි මේ බල්බ් එකක්, ප්‍රෙෂර් ලයිට් එකක් හරි මට්ටමට පහළ වුණොත් ඒ ආලෝකය ඔබට පුළුවන් වලවල් වල වැටෙන්නේ නැතුව ගමන් කරන්න. ඊළඟට ඒ ආලෝකය තව වඩා වර්ධනය කරගෙන සඳ එළිය වාගේ, හිරු එළිය වාගේ ලඟ වෙන්න පුළුවන්. එක උදාහරණයක්, බුද්ධෝ සූර්යෝ. බුදුහාමුදුරු හිරු වගේ ආලෝකයෙන් බබලන. ඉතින් අපිට හැම දෙයකම ඒ ආලෝකමත් භාවයේ ලබන්න පුළුවන් ඒ ඥානය ඔස්සේ. එකම ආලෝකය සෝවාන් කෙනාට තියෙන්නේ ආලෝකය, සකුදාගාමි කෙනාටත් තියෙන එකම ආලෝකය. හැබැයි ආලෝකයේ පරිමාණය තමයි වෙනස් වෙන්නේ. එක්කෙනෙගේ ආලෝකයේ පහනක ආලෝකය, තව එක්කෙනෙගේ ආලෝකය ෆ්ලෑෂර් එකක ආලෝකය, තව එක්කෙනෙගේ ආලෝකය සඳමඩලේ ආලෝකය වගේ, තව එක්කෙනෙගේ ආලෝකය ඉරේ ආලෝකය වගේ වැඩි වෙනවා. හැබැයි ඔක්කොමටම තියෙන්නේ ඔය හැම එකටම කියන්නේ ලයිට් කියලානේ නේද? ලයිට් තමයි, ලයිට් එක වැඩි වෙනවා. එකයි වෙන්නේ, දැකීමේ පිරිසුදුකම වැඩි වෙනවා. සංකල්ප සම්මා සංකප්පේ පිරිසුදුකම වැඩි වෙනවා. සම්මා වාචාවේ පිරිසුදුකම වැඩි වෙනවා. අවසානයේ සම්මා සමාධියේ පිරිසුදුකම සහ විනිවිද භාවය වැඩි වෙනවා. පේන සීමාව වැඩි වෙනවා. දැන් පෙනීම දුර්වල තියෙන කෙනෙකුට වුණත් ඒකට කියන්නේ දැකීම කියලා. ඒ දැකීමේ සීමාව පුළුල් වෙනවා. හොඳයි, අපි මොනවද කරන්න ඕන? මුකුත් නොකර ඉන්න ඕනද? නැහැ, මුකුත් නොකර ඉන්න යන්න එපා. මොනවා හරි කරන්න ඕනද? මුකුත් කරන්න යන්නත් එපා. එහෙනම් බලාගත්තුවද බලාගෙන ඉන්න ඕනද? එහෙමත් එපා. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපිට කියන්න දෙන ඕගොල්ලෝ හරි වැඩකාරයෝනේ. බැරිද වැඩකාරකම නිදහස් වෙන්න? ඒ කියන්නේ නේද, වැඩකාරයෝ ඇවිල්ලා අහන්නේ, සර් තා මොකද්ද අපි කරන්න ඕන? සර් දැන් මොකද්ද මං කරන්න ඕන? සර් වැඩක් නැද්ද තා වැඩක් දෙන්න මට? එවැනි වැඩකාරයෝ ඇවිල්ලා අහන්නේ නේද? රස්සාවක් වහගෙන ගිහින් මිනිස්සෙක් අහන්නේ එමය. ඒක ඔබට බැරිද මේ වැඩකාරකමෙන් නිදහස් වෙන්න? එතකොට මට පඩියක් නැති වෙනවනේ. එතකොට මට මුකුත්ම නැති වෙනවනේ. පඩියක් අරගෙන ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සතුට, නිදහස, විවේකය, සහනය. දැන් ඔබ වැඩකාරකම කිරීමෙන් ඔය දේ ලැබෙනවද? නෑ, ඒ හැම දෙයක්ම නැති වෙනවා. මම ඒ නිසා නෑට සදාහම් මල් පොතේ දේශනා කරලා තියෙන මේ ලෝකෙ මිනිස්සු සැප සොයා දුක් විඳිනවා. සැප නොලබා මියනවා. මම අහන්නේ ඔය දුක් විඳින හැම කෙනෙම දුක් විඳින්නේ මොකටද? සැප සොයා නෙමෙයිද? සැප සොයා දුක් විඳිනවා. සැප නොලබා මියනවා. ඉතින් අපිට වැඩකාරකමෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබුණොත් එහෙම එයා තමයි ඒසෝයේ සතුටේ ඉන්නේ. මොන කතාවක් මම මතක් වුණා. වෙල්ලක් කන්නේ වාඩි වෙලා ඉන්න කොළු ගැටේ උඩ ටිකක් හොඳ ලොකු බෝට්ටු දෙක තුනක් තියෙන ව්‍යාපාරික මිනිස්සෙක් ඇවිල්ලා කිව්වලු, කොල්ලෝ ඔහොම ඉඳලා කාලා ගන්න එක වෙන්න එපා කියලා කිව්වලු. ඊපස් කිව්වලු මම මොකද්ද කරන්න ඕන කියලා කිව්වලු. ඉතින් කොල්ලට කිව්වලු ඔබ ඉස්සෙල්ලම පිත්තක් අරගෙන පිත්තෙන් මාළු අල්ලලා විකුණන්න කිව්වලු. ඊට පස්සේ ටිකක් එහෙම කළා, ලොකු බෝට්ටුවක් අරන් මාළු අල්ලන්න කිව්වලු. ඊට පස්සේ මං වගේ බෝට්ටු දෙක තුනක් හය හතක් තියෙන මුදලාලි කෙනෙක් වෙන්න කිව්වලු. ඊට පස්සේ ඉතින් දැන් සඳය සමයට වගේ ගිහාම හැන්දෑවට ඇවිදින්න යනවා, ක්ලබ් එකට යනවා, වෙරළා ඉන්නට ඇවිල්ලා ඉර බහිනවා, ලස්සනට බලාගෙන ඉන්නවා, කොහොම සුවසේ විවේකීව ඉන්නවා කියලා. ඉතින් ඔයා එච්චර දුක් විඳලා මහන්සියලා ඒ ටික කරන්නේ, මම දැනුත් ඒ දේනේ කරන්නේ කිව්වලු. බලන්නේ කොළු ගැටේ කිව්වද, ඔබ එච්චර මහන්සියලා දුක් විඳලා නිදි මරලා වේදනාව විඳලා තමයි ඒ දේ කරන්නේ කිව්වලු. මම මේ දැනුත් ඒ දේනේ කරන්නේ කිව්වා. එතකොට ඔබ ඉන්ඩිකේ කරන දේ මම දැන් මේ ආරම්භයේදීම කරනවා. ලංකාවෙත් ඔය වගේ කතාවක් තියෙනවලු. ඒක මෝදු වෙරළේ කතාවක්, අපේ මේ හාමුදුරු කෙනෙක් කියපු ලංකාවෙත් කතාවක් තියෙනවා. කොල්ලෝ හොම ඉඳලා හරියනවද, ගොවිතැනම් බතක් කරලා ගෙයක් දොරක් හදලා ඊට පස්සේ පෙළවහක් එහෙම වෙලා දරුමල්ලෝ හදලා ඊට පස්සේ ඒගොල්ලෝ අවාහ විවාහ කරලා දීලා ගෙවල් දොරවල් හදලා දීලා ඊට පස්සේ අවසානයේදී තින් ඔය දෙන දෙයක් කාලා මේ පාරේ බොහොම හෙමින් ඇවිදගෙන ව්‍යායාම කරගෙන බොහොම නිවි හැනෙන්නේ හුදකලාවේ පාඩුවේ ඉන්නවා කියලා. ඒගොල්ලන් ගොල්ලෝ ඉතින් දැනුත් මම ඒකනේ කරන්නේ. දැනුත් ඉන්න මම හුදකලාවේ පාඩුවේ. දැන් ඒකෙන් අදහස් කරන්නේ භෞතික ජීවිතයක් නෙමෙයි. මේ අධ්‍යාත්මික ජීවිතයේ මේ ලෝකෙ වටේ දුවල දුවල දුවල දුවල දුවල දුවල අවසාන නතර වෙන්නේ කොතනද? කොතන නතර වෙන්නේ? තමන් ළඟ නතර වෙනවා. ඒක තමයි හැදී. මම දන්න එක මහත්මයෙක් ඉන්නෝ අවුරුදු 16 න් විතර ඇමරිකාවට ගිහලා ඇමරිකාවේ හොඳ පෝසත් මිනිස්සෙක් වෙලා වාහන සේල් එහෙම පවත්වාගෙන ගියපු ලොකු ධනවතෙක් වෙලා අවසාන විශාල පීඩාවලට සහ මංකොල්ල කෑම් වලට ලක් වෙලා ණය වෙලා නොකුත් දේවල් වෙලා ආයි මේ එයාගේ දේවල් තියෙන දේවල් දීපල මංකොල්ල කාලා වෙන මිනිස්සු අවසානයේ නැවතත් ඔහු ලංකාවට එනවා කර කියලා. ඒල මම ආව දැන් ඔබට ඉතින් සුසුකම් තියෙන නිසා ආයෙ රස්සාවල් කරගෙන ආයෙ ඒ දේවල් හදාගෙන වඩාගෙන ඉන්න ආස නැද්ද? නෑ, වැඩක් නෑනේ හවුරනේ. මම අවුරුදු 40ක් 50ක් හොයපු දේ විනාඩි 5න් මට නැති වුණා. දැන් මොකද කරන්නේ? දැන් මම මොකක්වත් නැහැ, මම අර නුවරඑළි පැත්තේ ওই ඉඩමක් අරගෙන මේ පොඩි වගාවක් කරගෙන මේ පොඩි පැලක් හදාගෙන මට පුළුවන් විදියට ගෙනල්ලා හාල් එළවලු ටිකක් ගෙනල්ලා උයාපිහගෙන කාලා මම මේ බණ පොත් කියවනවා, භාවනා කරනවා, මගේ පාඩුවේ මම අර කුටියට මැටි කුටියට වෙලා ඉන්නවා. හොඳයි නේද? දුවගෙන දුවගෙන දුවගෙන වටේ ගියා, අවසානයේ ඇවිල්ලා තමන් ළඟම තමන් අතර වෙලා ඒ විදිහේ ජීවිතයක් ගත කරන. මම කියන්නේ ඒක හරි කියලා. එයාත් ඒ හරි ධර්මයේ හම්බුනේ නැති වුණොත් එයා සහනයටපත් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒ නිසා තමා පුබුදුවාගෙන අන් සියලු දේම කරන්න. පළමුව තමන්ගේ සිත. පළමුව තමන්ගේ සිත. ඔබේ සිත ප්‍රසන්නයි, ප්‍රභාස්වරයි. ඒකට බතු වෙන්න ඉඩ නැහැ. ඇයි? ටිම්බෙල් එක කෑලි දාලා එක එක වඩු බාන්න දේවල් එකතු කරලා කුණු ගොඩවල් දාලා දාලා දාලා දාලා අර වහලා ඊළඟට උඩින් බැලුවාම මනස පේන්නේ කසල ගොඩක්. යට වෙලා තියෙන්නේ මැණික් ගලක්. අපි දැන් මිනිස්සේ කෙරේ තාම දුප්පත් ගෙයක්. මම මේ කලේ කියනවා දුප්පත් ගෙයක්. ඒ ගේ රොටි තම්බගෙන කාලා එදා වේල කුලී වැඩක් කරලා පුදුම දුෂ්කර ජීවිතයක් මේ මිනිස්සු ගත කළේ. ඒ පැත්තට මැණික්කාරයෙක් ආවා. පස හොඳට අඳුරනවා. දැක්ක මේකේ මොනව හරි තියෙනවා තමයි කියලා මේ ඉඩමේ. ඇව්වා මම වෙන තැනකින් පොඩි ගයක් හදලා අක්කර කාලෙකුත් තරම් දෙන්නම්, එතෙන්ට යන්න කැමතිද, මේ ඉඩම මට දෙනවද? අනේ කියලා සතුටු වුණා. ඊට වඩා හොඳට ගේ හදලා දෙනවා, අක්කර කාලෙකුත් දෙන දුන්නා. අර ගේත් කඩලා ඒ ගේ තිබුණු තැනින්ම හැරුවා පතල. මේ මිනිස්සු සති දෙකක් යනට කලින් කෝටි ගාණක් වටින මැණිකක් අරගෙන එතනින් පිට වෙනවා. ඒ මිනිස්සයා රොඩි තම්බන් කාලා තියෙන්නේ කෝටි ගාණක් වටින මැණික් ගලක් උඩ. ඒ වගේ ඔබත් ඔය දුක් විඳින්නේ, ඔය රොටි තම්බන් කන්නේ, නැත්තම් ඔබ ඔය වේදනාව විඳින්නේ, ඔය ගැටලු හදාගන්නේ, දුප්පත් පැල ඔබ හදාගෙන තියෙන්නේ මැණික් ගල උඩ. ඔබ ඔය දුප්පත් පැල ගලවලා ඔය කුණුගුඩු වල ටික පොඩ්ඩක් අයින් කරලා හිත පුබුදින්නට ඉඩ හැරියොත්, හිතට ස්වභාවික වෙන්න ඉඩ හැරියොත්, අනිවාර්යයෙන්ම පුබුදින්නේ අර විශාල වටින රත්නය, මාණික්කය. සෑම කෙනෙක්ගේම හිතේ රහතන් වහන්සේ නමක් ඉන්නවා. ආදන් මේ ආත්මේනින් වහන්සේ නමක් ඉන්නවා. මතු කරගන්න එකයි ඕන, මතු කරගන්නයි අවශ්‍ය කරන්නේ. මතු වෙන්නට ඉඩ හරින්නයි අවශ්‍ය කරන්නේ. ඒ රහතන් වහන්සේ යට වෙලා ඉන්න තැනට තව තව කුණු රොඩු දාන්න නැතුව ඉන්න එකයි වැදගත්. දැන් ඔබ කල්පනා කරයි, දැන් මොකද්ද මම කරන්න ඕන? බුදුරජාණන් වහන්සේ දේශනා, කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාව කියන එක උපදින්නේ චේතනාව පදනම් කරගෙන. චේතනාත්මක ස්වરૂපයෙන්ම ක්‍රියාව. චේතනාහම් වික්කවේ කම්මම් වදාමේ. අපිට අවශ්‍ය කරන්නේ ක්‍රියාව සංසිඳවලා, චේතනාව සංසිඳවලා චේතෝ විමුක්තියක් ලබා ගන්න. එහෙනම් මම මොකද්ද කරන්න ඕන හැමදෙරෝ? ආයි මගෙන් අහයි. හැබැයි ඔබට තාම ඒක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ හොඳින් පරිස්සමෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබගේ හුදු ළමා බුද්ධියට කරන්න දෙයක් හොයනවට වඩා දෙයක් හොයන්න, කරන්න දෙයක් හොයනවට වඩා දෙයක් හොයන්න ධර්මයේ අපිට තේරෙන්නේ නැහැනේ. තේරෙන දෙයක් නම් ලෞතුරා බුදු කෙනෙක් පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු කියලා මේකට වචනයක් එකතු කරන්නේ නැහැ. ඔබ පෙර ආපු දැපු විඳපු දෙයක් නොවේ කියන සුවිශේෂී වචනයක් එකතු කරන්නේ නැහැනේ. ඔබට තේරෙන දෙයක් නම් ඉන්ද්‍රිය විෂය එක්ම වූ ධර්මයක් කියලා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ලෝකෝත්තර ධර්මය කියලා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඔබට ඒක තේරෙනවා නේද? අකාලික ධර්මය කියලා ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඔබට ඒක තේරෙනවා නේද? ඒ තේරෙන්නේ නැති නිසාමයි මේක ලෝකෝත්තර ධර්මයක්, අකාලික ධර්මයක්, අවේදිත ධර්මයක්, නිරෝධ සහගත ධර්මයක් හැටියට පෙන්වලා දාරලා තියෙන්නේ. හැබැයි ඔබ උත්සාහ කළොත් ඔබට පුළුවන් කියන එකත් අපි මතක් කරන්න ඕන. නමුත් ඔබගේ තේරෙන සීමාවේ තියෙන ඔබේ ওই සරල බුද්ධියට නම් වැටෙන දෙයක් නෙමෙයි. ඔබේ ප්‍රඥාව මෝහත් වෙවි ඉදිරියට වැඩිම තුල අවබෝධ වෙන ධර්මයක්. අර දිස්තිය යන්නම ඕන, මෙතනින් එළියට යන්නම ඕන. එහෙම නැත්තම් මේ යාව කැරි කැරි කී ඉන්නෝ. ඉතින් මගේ ඇතුලේ මේ දුක හදන කෙනෙක් හිටියා. අර ගෙදර කුස්සියට වැඩිච්ච මීයක් වගේ. පස්සේ මේක කොච්චර වහලා තිබ්බත් තරෙන්නේ මූ මේක පෙරලගෙන කනවා. නේද? මීයෝ ඉන්නෝනේ. හැමදාම මොකක් හරි එකක් කාලා මේව කරලා තියෙනවා. චීස් කෑල්ලක් කනවා, ලුණු ගෙඩියක් හරි මොකක් හරි කාලා යනවා මේ සතා. මොකද ඒ? මේ මීය ඒක ඇතුළෙම හැංගිලා කොයි බහරි තැනක ඉන්න නිසානේ. අපි කර වැඩේ මොකද්ද? මෙයාව එක මෙහෙවුමක් දැම්ම ඔක්ක වෙලාවක මේ සතා නම් එළවලුම දාන්න ඕන මෙතනින් කියලා වෙලාව මෙහෙවුමක් කරනවා. කරලා ඉතින් යාව එළවලු දානවා මෙතනින්. ඊට පස්සේ නෑ. සීදු භානියක් නෑ. ඊට පස්සේ අර කරකර ගාන සද්ද නැහැ. අලාභ කරලා යන්නේ, හානි කරලා යන්නේ ලස්සනට තියෙනවා. ගැඹුරු හදවත මට අවශ්‍ය කරන්නේ ඔබේ බාහිර බුද්ධියේ තියෙන ස්වභාවයන් ටික වෙනස් කරන්න නෙමෙයි. ඔබේ හදවතේ ඇති වෙන වේදනාකාරී තත්ත්වයන් දුරු කරන්න. බාහිර බුද්ධියේ තියෙන දේවල් හැමතිස්සෙම අලුත් වෙවි, අලුත් වෙවි, වෙනස් වෙවි, ඒ කරුණ වලට අනුගත වෙවි, ඒක වෙනස් වෙලා යනවා. ඒකට කමන්න ඒක තිබුණා එහෙම. ඔබගේ යටිසිතෙහි දැවෙන වේදනාවල් ටික නැති කරන උන යටිසිතේ තමයි කුසල කුසල ධර්මයන් තදින් පිහිටන්නේ. හොඳයි, ස්වාමීන් වහන්සේ මෙතෙක් වෙලා දේශනා කරන ලද මේ සමස්ත ධර්මය ඔබ සම්පින්ඩණය කරගෙන ඒ ධර්ම රසය විඳින්න, ඒ ධර්ම ගුණය වඩන්න නුවණ හසුරුවන්නේ. ඒකට කමන්නේ මනසට න්‍යායක් ලබා දෙන්නේ නැතුව බස් එකේ යන්න මම කරගන්න නැතුව, කිසි දෙයක් මම කරගන්න නැතුව පරීක්ෂණය කරන්න. දැන් මේක වැරදි විදිහට තේරුම් ගත්තොත් ඔබ මොනවත් කරන එකක් නැහැ. බස් එකේ යන්න මම කරගන්න නැතුව, ඔරුව පදින්න මම කරගන්න නැතුව අතහැරීමේ හොඳයි. ටික වෙලාවක් ඒ සම්පින්ඩණය කරගෙන ඒ ධර්ම රසය ටික වෙලාවක් තුල වැඩේ ඉන්න වාසය කරන්න වඩන්න. බොහෝ දෙනෙක් කල්පනා කරන හාමුදුරුවන් වහන්සේ මේ උගන්වන්නේ යම්කිසි වෘතයක් කියලා. සීල වෘත කියලා જાති තියෙන්නේ. සීල වෘත සමාදාව, වෘත සමාදාන වෙන මොනවද? බුදුහාමුදුරන් කාලේ එක එක නේද හැමෝගෙම තියෙනවා. මේ පිළිවෙත් කියන්නේත් ඒව තමයි. වෘත කියන්නේ පිළිවෙතක්. එයාගේ පිළිවෙත. තනි කකුලෙන් හිටගෙන ඉන්නවා පිළිවෙත. කටක් අරගෙන පිළිවෙත ඉන්නවා. එයා ඒ විදිහට කල්පනා කරන මොනවා හරි පිළිවෙත. මේ හාමුදුරන් වහන්සේ දේශනා කරන්නේ පිළිවෙතක්ද? නෑ. මේක පිළිවෙතක් නෙමෙයි. මේක පරේක්ෂණයක්. පරේක්ෂණයක්. මේක පරේක්ෂණයක්. පිළිවෙතක් නෙමෙයි. පරේක්ෂණය තුලින් වෙනස්ම වූ ආත්මීය පරිවර්තනය. දකින්නකම් හිතා ගන්න බැරි ධර්මයක්. දකින්නකම් හිතා ගන්න බැරි ධර්මයක්. ධර්මයේ විතරක් නෙමෙයි පින්නතුනේ, අපි සාමාන්‍ය සිද්ධියක් කිව්වත් දැන් යාළුවෙක් තමගේ ගෙදර ගැන යම් කිසි සටහනක් අපිට කියනවා. අපිට ඒ මිත්‍රයාගේ ගෙදරට යනකම් ඒගේ දර්ශනය ගැන පූර්ණ අදහසක් ගන්න බෑනේ. එක්ක ගත්ත විදිය වැරදි වෙන්නත් පුළුවන් සමහරලාට. එක්ක අපි කියනවා මං හිතන් හිටියේ සාමාන්‍ය ගෙයක්, මේක භවනක් නේ. එහෙම නැත්තම් හිතනවා මං හිතුවේ ඔයා සෑහෙන පොහොසත් කෙනෙක් කියලා. බලනකොට ඔයා ඉන්නේ මේ කුලියට කාමරයකනේ. එහෙම ප්‍රශ්න අපිට හට ගන්න වෙලාවල් තියෙනවා. එහෙමනම් ධර්මයේ පිළිබඳව අපිට කොච්චර ගැටලු තියෙන්න පුළුවන්ද? ඒ නිසා අපි අවබෝධය පහළ වෙන තුරුම අපිට මේ පිළිබඳව හරි නිගමනයක් ඇති වෙන්නේ නැහැ. අවබෝධය පහළ වීමෙන් පසුව තමයි ඒක තේරෙන්නේ. දැන් කෑයි මට තේරෙන්නේ නැහැ කියලා තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඔබ උත්සාහ කරන්න. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඒක උඩ හාමුදුරුවෝ කියෝනේ උත්සාහ කරන්න එපයි කියලා. මම උත්සාහ කරන්න එපයි කියලා නෑ. මේක තේරුම් ගන්න උත්සාහ කරන්න එපයි කියලා නෑ. නිවන අවබෝධ වෙන්නේ උත්සාහයෙන් තොරවයි කියලා කියන්න පුළුවන්. හතරබීරි කතාවක් මේ. හතරබීරි කතා. ඒක තමයි අපි කියන්නේ මේ මම කියන්නේ බොරු කියලා මම ඒක ප්‍රකාශයක් කරන්නේ. ඒකයි මිනිසුන් ඒ අපහසුතාවයේ මෙදෙන්න. මම ඇත්ත වශයෙන්ම මේ කියන්නේ බොරු. ඒකට හේතුවක් තියෙනවා. මේ මේ වචන කියන්නේ වෙනම ලෝකයක එකක්. ධර්මයේ කියන්නේ වෙනම ලෝකයක එකක්. ධර්මයේ තියෙන ලැන්ග්වේජ් එක මෙහි පාවිච්චි කරන්න බෑ. මේ තියෙන එක ධර්මයට එහෙ ගැලපෙන්නේ නැහැ. අර රටවල් දෙක වගේ නේද? ඒ තියෙන්නේ ෆ්‍රාන්ස් භාෂාව වෙන්න පුළුවන්, තායි භාෂාව වෙන්න පුළුවන්, බුරුම භාෂාව. මෙහෙ තියෙන්නේ සිංහල භාෂාව. අඩුම තරමේ අපිට ඒකවත් තේරෙනවද? බුරුම භාෂාව. ඒක තේරෙන්නේ නැහැ. ඒ භාෂාවත් තුල භාෂා දෙකක් තේරෙන්නේ නැහැ. ඒකට හේතුව මම ඒක ඉගෙනගෙන නැහැ. එතකොට මේ භාෂාව කියන එක ඉක්මවා පවතින ලෝකෝත්තර භාෂාවක් කෙසේ තේරුම් ගන්නද? එනිසා මේ ධර්මය විශිෂ්ටයන් විසින් පමණක් අවබෝධ කරගන්නවා ඇත. පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ ප්‍රඥාවන්තයන් උදෙසායි මාගේ ධර්මය. ප්‍රඥාවන්තයෝ කියන්නේ අභියෝග අත්හරින අය නෙමෙයිනේ. අභියෝග අත්හරින්නේ නැහැ. අභියෝග බාරගත්තා මේ වැස්ස, මේ පින්න, මේ රාත්‍රී, මේ දවල්, මේ බඩිකින් ඒව මොකවත් නැහැ නේද? අභියෝග ජය අරගෙනම විසක් හයි පසුබට වෙන්නේ. එස ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් ඔච්චර ඔය ගැඹුරෙන් කියන හැමදෙරේ ඕක අපිට කෙටියෙන් කියන්න පුළුවන්. පුළුවන් කෙටින් කියන්න. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරය අනිත්‍ය වශයෙන් දකින්න ගැඹුරු ප්‍රඥාවෙන් නුවණේ. දැන් ඔබ නිවන් දැක්කද? නමුත් කෙටියෙන් කියලා අවසන්. සම්මේ සංඛාරානි ඡය ඡය කියලා අවසන්. සචිත්ත පරියෝදපනං කුසලස්ස උපසම්පදා. ඉවරයි. ඒ මතුවෙන්නේ නැති නිසා තමයි අනේක ආකාරයෙන් පැහැදිලි කිරීම සිදු කරන්නේ. දැන් එක වචනයකට ඒ වචනේ අර්ථකතනෙ ඒක නෙමෙයි මේකේ කියලා දෙන්න උත්සාහයක් නෙමෙයි මට තියෙන්නේ. අනිත්‍ය කියන්නේ ඕක නෙමෙයි මේකයි කියලා සංකල්පයක් ඇති කරන්න නෙමෙයි මට අවශ්‍ය කරන්නේ. සංකල්ප නැති බව අනිත්‍ය තුල. ඔබට තේරුණාද? මට අවශ්‍ය කරන්නේ අනිත්‍යේ සංකල්පය ඕක නෙමෙයි මෙන්න මේකයි කියලා සංකල්පයක් ඇති කරන්න නෙමෙයි. අනිත්‍ය තුල සංකල්ප නැති බව. ඉතින් ඒ යමුරු කාරණය යමෙක් වටහා ගන්නවා නම් ඒ තමයි මේ ලෝකේ තියෙන උත්තරීතරම தত্ত্বය. ඒක වටහා ගන්න බැහැයි කියලා හිතන අයට හොඳම ආදර්ශය තියෙනවා දකින අය අතර. ඒ අයට තියෙනවා ඒ අයගේ මට්ටමේ සමාධියක් තියෙනවා. සතර අපහ බියක් දැනෙන්නේ ශරීරයේ පොළොවට බරයි කියලා දැනෙන්නේ නේ. ආත්ම දෘෂ්ටියකින් දරෝ ලෝකෙ දිහා බලන්න පුළුවන්. නෙළුම් පතට වැටිච්ච දිය බිඳු වගේ හාමුදුරුවනේ හිතට එන ඕන දෙයක් ඔක ගහගෙන ගලාගෙන යන ඔය කිසි දෙයක් රැඳෙන්නේ. ඒ තමයි උදාන වාක්‍ය. ප්‍රධාන දින සංයෝජන තුනකට දැම්මම මොනම විදියකින්වත් මාව හසු කරන්න බෑ. ඒ තමයි ආත්ම සක්කාය දිට්ඨියද හසු වෙන්නේ. ඈ විචිකිච්ඡාවක් සීලබ්බත පරාමාසයකට නම් මාව අයල්ලන්න හම් වෙන්නේ නෑ. සංකල්පයක් මවල ඔළුවට දාන්න කෙනෙකුට ලේසි වෙන්නේ නෑ නෑ. සංකල්ප වල රැඳෙන්නේ කෙනෙක් නෙමෙයි. සංකල්ප බාර ගන්න කෙනෙක් නෙමෙයි. කියන දේ අහන කෙනෙක්වත් එක එක දේවල් කී කියා ඉන්න මනුස්සෙක්වත් නෙමෙයි. Tamanta katha bahak darshanayak tiyena. ඉතින් මේ ධර්මයේ තුල ඔබේ මනස ගොඩනගා ගන්න, හදා ගන්න, මේ මනසට අනු මේ ධර්මයට අනුකූල අනුගත කර ගන්න. ඒකට කියනවා ධම්ම ජීවිනෝ. ධර්මයට අනුකූලව ජීවිතේ සකස ගන්නවා. කොයි වගේද? සිතුවමක් අඳින චිත්‍ර ශිල්පියෙක් වාගේ. ඉස්සරහින් කෙනෙක් වාඩි කරලා මෙයා මොකද කරන්නේ? එයාගේ ලක්ෂණ බල බලා මේ චිත්‍රය ඒ හැඩයට අඳිනවා. ඒක එහාට තාක්ෂණය දියුණු වෙලා ගිහිල්ලා අපි පින්තූරයක් ෆොටෝ එකක් ගන්නවා කියලා එකක් කරනවා. ඊට වඩා බොහොම ඉක්මන්, ඒ වගේම නෙවැරදි. අඩුවක් වෙන්නේ නැහැ. ටග්ගල ෆොටෝ එකක් ගන්නවා. ඒ වගේ ධර්මයට අනුකූල ෆොටෝ එකක් ගන්න. තමන්ගේ ෆොටෝ එක ධර්මයට අනුගත කරගන්න. ඒක හරියට බෙහෙතක් මොනවා වාගේ. ඒ බෙහෙත ජීර්ණය වීමෙන් තමන්ගේ ඇඟේ සුවපත් භාවය තමන්ට ඇති වෙනවා වාගේ මේ ධර්මයේ කියන එක තමන්ගේ ඥානය හා මනස ඔස්සේහි ගලපන්න ගලපන්න සම්බන්ධ කරන්න කරන්න අර තේරුම් යනවායි කියන ස්වභාවීය ලක්ෂණය නැති වුණාට කියන සයනස තේරෙන්නේ නැන්නේ. ඒ වුණාට මට මානසික සහනයක් දැනෙනවා. ඉතින් ඊට වඩා තේරුම් යෑම තව මොකද්ද? ගොඩාක් අය කියනවා මට තේරෙන්නේ නැහැ සායනත් අහගෙන ඉඳි බන මගේ හිත සැහැල්ලු වෙනවා කියලා මම දකිනවා. ඔව්. ඒකට හේතුවක් තියෙනවා. ඔබට තේරෙන්නේ නැති හේතුව මම මේ කියන්නේ. මම ඔබට දෙන්නේ රූප ගැන කතන්දර නෙමෙයි. වේදනා ගැන කතන්දර නෙමෙයි. සංඥා ගැන කතන්දර නෙමෙයි. සංකාර ගැන කතන්දර නෙමෙයි. විඥානය ගැන කතන්දරයක් නෙමෙයි මම දෙන්නේ. ඒවයි තියෙන මිරිඟු ස්වභාවය සහ අනිත්‍ය ස්වභාවය පිළිබඳවයි කතා කරන්නේ. එතකොට එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ අවදි කිරීම කරන්නේ නැති නිසා එයා හිතනවා මට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබට තේරුම් කරලා දෙනවා පංච උපාදානස්කන්ධයට සාපේක්ෂිත නොවු දෙයක් පිළිබඳව ඒක අර තේරෙනවා කියන ලක්ෂණයට වඩා වෙනත් පැත්තකින් කුසලයක් ඇඩියට ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගීමේ හේතුවෙන් ඔබේ මනසේ සහනය කියන එක වර්ධනය වෙනවා. ඔන්න තේරුම් යන දේ අතර හා තේරුම් නොයන දේ අතර තියෙන වෙනස. එනිසා තේරුම් නොගියයි කියලා ප්‍රශ්නය නෑ. තේරුම් එන්නේ නැති පැත්තකින් මේක වර්ධනය වෙනවයි කියන ප්‍රශ්නයක් නෑ. තේරුම් යනවා කියන්නේ පංච උපාදානස්කන්ධය ඔස්සේ සිද්ධ වෙන සිද්ධාමය. දැන් අපි හිතනෝ ගායකයෙක් කෙනා විරහ වේදනාවෙන් විරහ ගීතයක් ගායනා කරනවා. මොකද හිතෙන්නේ? තමන්ට ඇහැට කඳුලක් උරලා හිත හොස් ගාලා ගිහිල්ලා නේ හරි පස්සයක් වෙලා හරි ගීතෙන් මම මගේ අතීතයට ගියා ලොකු ප්‍රශ්නයක් කියලා සංවේදනා ඔස්සේ. මොකද ඔහු ආමන්ත්‍රණය කරන්නේ පංච උපාදාන ස්කන්ධයට. ලෝකෝත්තරත්වයක් ආමන්ත්‍රණයක් නැහැ නේ ගීතේක. එහෙම නැත්තම් බයිල සින්දුවක් කපරිඤ්ඤ සින්දුවක් කියනවා. කිව්වහම මෙන්න මේගොල්ලෝ ඩිංග ඩිංග හිමින් සැරේ තට්ටුවක් දදා ඉඳලා ඔන්න මෙන්න නටන්න පටන් ගන්නවා. ඇයි අරගෙන් අර ඔද වැඩිනවා ඩිංග ඩිංග ඩිංග ඩිංග ඔද වැඩිලා ඔක්කොම ටික උണ്ട് නටන්න පටන් ගන්නවා. සංගීත ප්‍රසංගේම දැකලා තිනේ නේ. විශේෂයෙන් ඇත ගම්මානවල එහෙම සංගීත ප්‍රසංගයක් හරි මෙහෙ තිබුණාම කොළඹ ඉන්න හොඳ කණ්ඩායමක් ගිහිල්ලා මුළු පළහා තමයි ඒකට එතෙන්ට එකතු වෙනවා කොහොම හරි. අපි දැකලා තියෙනවානේ මුළු පළහා තමයි එකතු වෙනවා. එකතු වෙලා හතර හන්දි ගැලිනකන් උඩ පැන පැන හිටගෙන බනහයි දෙලි වෙනකන් හිටගෙන මං අනේ හිටගෙන බනහයිද මෙතන පෑයක් කරන්නේ. ඒ මොකක්වත් නැහැ. අපි කියනවා කැපවීම අර මේ කියලා අපි ඇගෙයීම් කරනවා මේ දේශනාවකට ආවම. අර මුකුත් ඇගෙයීමක් නැහැ. වැස්සෙත් එමෙනවා, පින්නේ පිනිබානවා, කන්න නැහැ, හිටගෙන වාඩි වෙන්න තැනක් නැහැ, වැසිකිලි කැසිකිලි නැහැ, මොකක්වත් නැහැ. තමන් අතිරුස්සල්ලි දීලා ටිකට් එකේ උත් අරගෙන ඇවිල්ලා තෙරපි තෙරපි නොයෙකුත් බාධක 100,000 ගානක් විරගෙන අර මොකද්ද ලබන්නේ? මේ තමයි අතරමං වීම මිනිස්සුන්ගේ. ඒ තරයි අතරමං වීම. පෙරහැර කාර්ය නටනවා අනුන්ට පේන්න. මිනිස්සු එනවා පෙරහැර බලන්න. පෙරහැරකාරය අනිත් අයද පේන නටනවා. පෙරහැර බලන්න අනිත් මිනිස්සු දෙපස එකතු වෙනවා. ඔය පෙරහැරවල වල අමුතු දෙයක් තියෙනවද? අමුතු දෙයක් නෑ. පෙරහැර බලනවායි කියලා දෙයක් කරනවා. පෙරහැර කරනොයි කියලා කෝටි 5-10 වේදන් කරලා පෙරහැර කරනොයි කියලා හිකුත් කරනවා. ඒත් අපි දුප්පත්ලු දරිද්‍රතාවයෙන් පෙළෙනවලු නේද? ගෘහ සේවිකාව හැටියට ගිහිල්ලා මේ රටේ මේ යනවලු විශාල ප්‍රමාණයක්. ඔබ දන්නේ මොකද්ද කියලා? තොරණක් ගහනවා කියලා බල්බ් ටිකක් දාගෙන රූප ටිකක් තියාගෙන අසබ්බි විරුඳු ටිකක් කියාගෙන විශාල වේදමක් කරන වෙළඳ සංගමයක් එකතු වෙලා කීයක්ද වේළඳ සංගමයේ තොරණට වේදම කියලා අහුවාම කියන්නේ හැමදෙරේ 115යි. දවස් කීයද? දවස් 5යි. දවස් 5යි ලක්ෂ 15යි. හැබැයි අපේ රටේ දරිද්‍රතාවය තියෙනවා කියලා කියනවා, අගහිඟකම් තියෙනවා කියලා, මිනිසුන්ට නිවාස නැහැ කියලා කියනවා, ඇසිකිලි නැහැ කියනවා, වතුර ගන්න පහසුකම් නැහැ කියනවා, විදුලි බිල ගෙවා ගන්න බැරුව මිනිසුන්ගේ ලයිට් කපලා යනවායි කියලා කියනවා. අපි ප්‍රායෝගික තොරන් ප්‍රායෝගික පෙරහැරවල් කරන්න ඕන. එහෙම නැත්නම් කුසල් වඩාත් අර්ථාන්විත කුසල් පුණ්‍ය ධර්ම අපි සිද්ධ කරන්න ඕන. බුදුහාමුදුරුව වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රායෝගික වශයෙන් බුදුහාමුදුරුව පිදීම එයයි. බුදුහාමුදුරුව පුදන්න පුළුවන් සැබෑ චේතනාවෙන් අපි පුදන්න ඕන. මම කියන්නේ බණ කියන හාමුදුරු කියන කොට ලක්ෂ 15 වේදන් කරලා වාහනයක් කරන් දුන්නා. ඒ වෙලද සංගමේ නම ගහගෙන ඒ හාමුදුරු හැමදාම බණ කියන්න වඩිනවනේ. ඒව නැත්තම් බණ කියන්න හොර ධර්මශාලාවක් හදලා දුන්නා. එහෙම තියෙනවා. ඒක ප්‍රායෝගික. අරකත් හොඳයි. කත් ඉතින් වරදන්නේ. හැබැයි එකෙන් දෙයක් ගන්නවද කියන එක ප්‍රශ්නේ. එහෙමනම් හොඳයි. ආද වැඩසටහන අපි මෙතකින් අවසන් කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ජීවිත අවබෝධ කරගන්න හැමදිනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි.